नमस्कार वेवा बुदुर्वनत समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनत समदा सदहं शरणयामि। नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनत समदा तिसारन शरणयामि। साधु साधु साधु। පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා ධර්ම දේශනා කිරීමේදී උන්වහන්සේගේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම කැප කළා මිනිසුන්ට හරි යහපත් සහ සත්‍ය උදේ පැහැදිලි කරලා දෙන්න. ඔබට මතක ඇති අද උදේ අපි මේ අහපු දේශනාව තිඹරුක සූත්‍රයේ, ඒ තිඹරුක තාපසයාගේ සැපදුක් දැනගන්න ඕන කියන කාරණයේදී, එතකොට ඒ තාපසය ඇවිල්ලා හිටිය බුදුරජාණන් වහන්සේගෙන් සැපදුක් මොනවාද කියලා දේශනා කරන්න කියලා. උන්වහන්සේගෙදි දේශනා කළේ පටිච්ච සමුප්පාදය. සැවැත් නුවර බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී ජානුස්සෝනි කියන බ්‍රාහ්මණයෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඒ වගේම තමන්ගේ අදහසක් ප්‍රකාශ කළා. ඒකර දීප පිළිතුර සඳහන් දේශනාවේ නම ජානුස්සෝනි සූත්‍රය. එතකොට ඒ සූත්‍ර දේශනාව අංගුත්තර නිකායේ 4 වෙනි නිපාති තියෙන්නේ. ඒ ජානුස්සෝනි සූත්‍රය කියන එකේ තේරුම ජානුස්සෝනිට බුදුරජාණන් වහන්සේ විසින් වදාළ දේශනාව. බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත්නුවර ජේතවනාරාමයේ. ඉතින් එදා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ජානුස්සෝනි පැමිණුණා. ඒතර ඒ කාලේ විවිධාකාර ප්‍රදේශවලින් විවිධාකාර අය බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යනවා. ඒ වගේම සමහර අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ පිරිසිඟා වඩිද්දී සමහර අවස්ථාවල් තියෙනවා කල් වේලා දැන් වැඩි කියලා. අර මේ චූල සකලුදායි මහා සකලුදායි සූත්‍රවලට මතක ඇති. ඒවැය තියෙනවා ඒ පරිබ්‍රාජක ආරාමවලට බුදුරජාණන් වහන්සේ වැඩම කළා තියෙනවා. එතකොට ඒ කාලේ බොහෝ විට පාවිච්චි කරපු වචනි තමයි බොහෝ දිනාට ආරාමෙ. නිගණ්ඨේ වාසය කරපු එකට කිව්වේ නිගණ්ඨාරාමෙ. පරිබ්‍රාජකේ වාසය කරපු එකට කිව්වේ පරිබ්‍රාජකාරාමෙ. එතකොට බුදුරජාණන් වහන්සේට පූජා කරපේ වටත් ආරාම කියලා පාවිච්චි කළා. එතකොට ආරාම කියන එකේ සාමාන්‍ය තේරුම පැවිද්දන් වාසය කරන තැන කියලා මිසක් ඒකේ බෞද්ධ කියන එකක් ඒ කාලේ තිබුණේ නැහැ. පරිබ්‍රාජකාරාම, නිගණ්ඨාරාම, ආරාම කියලා තිබුණා. ආශ්‍රම කියන වචනේ අපිට හම්බ වෙනවා සුත්තනිපාතේ පාරායන වර්ගයේ බාවරි කියන බ්‍රාහ්මණය වාසය කරපු තැනට. පස්සේ කාලේ ඒක මේ බෞද්ධ ස්ථානවලට පාවිච්චි කරලා තියෙනවා. ඔබ දැකලා ඇති බෞද්ධ ආශ්‍රමය කියන නම තියෙනනේ, අදත් ඉන්දියාවේ ආශ්‍රමය කියලා පාවිච්චි කරනවා. ඊළඟට තියෙනවා මේ යෝග ආශ්‍රම සංස්ථාව කියලා ලංකාවේ බෞද්ධ ආයතන තියෙනවා. එතකොට මෑත භාගයේ ආශ්‍රම කියන වචනේ සිංහල වචනේ අපි පාවිච්චි කළා. මොකද්ද? ආසපුව. ආශ්‍රමය කියන එකේ සිංහල වචනේ මොකද්ද? අසපුව කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරු තමන් වහන්සේ ඉන්න පන්සල හඳුන්වන්න. ඒක මට හම්බ වුණා එක්දාස් නමසී පනස් නමේ සංස්කරණය කළ තියෙනවා කෝදාගොඩ ඥානාලෝක නායක හාමුදුරු අමාවතුර කියන පොත. ඒකට ප්‍රස්ථාවනාව ලියලා තියෙනවා ආනන්ද මෛත්‍රී හාමුදුරු. ඒකේ තියෙනවා ප්‍රස්ථාවනාව අවසන් කළා මහර්ගම චන්දසේකර ආරාම ආසපුවේදීය. එතකොට ඒක ආනන්ද මෛත්‍රී හාමුදුරු පවා පාවිච්චි කරපු වචනයක්. ඊළඟට මේ හරිචන්ද්‍ර මහත්මයාගේ මේ සිංහල ශබ්දකෝෂයේ තියෙන අසපුව කියන එකට සිල්ලතුන් ගුණවතුන් වැඩ සිටින තැන කියලා. මම එහෙම කිව්වේ මේ අසපුව කියන නමට හරි මේ ආඩකෝඩ තියෙනවා. ඒ කියන්නේ මේ ඒ නමට ඇදෙනවා කියලා සමහරු හිතන්නේ. සමහරු කියන මහමෙවුනාව කියන නම තියෙන ඕනේ අනුරාධපුරේට විතර අනිත් තැන් වලට එපා කියලා. ඉතින් අපි එහෙමනම් ඉල්ලීමක් කරන්න වෙනවා. එහෙනම් වහාම ජේතවනාරාම, ඉසිපතනාරාම ඔක්කොම නම් ටික ඉල්ලා අස් කර ගන්න කියලා. මොකද හේතුව ඒ නම් කිසිසේත්ම එහෙනම් කැප නැහැ. මේ ඔක්කොම මොකද්ද මේ යන්නේ? සනීප කළ නොහැකි අසනීප ගැන කතන්දරේ. ඉතින් ඒ නිසා මේ මම මේ කිව්වේ එතකොට මේ වල්පොඩ රාහුල හාමුදුරන්ගේ අර බුදුන් වදාළ ධර්මයේ පොතේ තියෙන ලස්සන එක. රෝසයයි කියන මල කුමන නමකින් කිව්වද මිහිරි සුවඳම පතුරයි. නේ? රෝසයයි කියන නම කුමන නමකින් කිව්වද මිහිරි සුවඳම පතුරයි. ඒ වගේ අසපුයයි කියන නම කුමන නමකින් කිව්වද නිමල දහමම පතුරයි. ඉතින් ඒ නිසා මම මේ කිව්වේ නම් වලට බය වෙන්න එපා කියන්නේ. ඉතින් ඒ නිසා ජානසූනි බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේව සුවාගෙන ආවා. එතුමාගේ හැඟීම කියන්න. ජානසූනි බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා උන්වහන්සේට ආදරයෙන් වන්දනා කරලා එකත් පස්ස වාඩි වුණා. වාඩි වෙලා කියනවා භවත් ගෞතමයන් වහන්සේ මම මෙබඳු දෘෂ්ටියක් දරන මෙබඳු දෙයක් කියමින් යන කෙනෙක්. ඒ තමයි නත්ති යෝසෝ මරණ ධම්මෝ සමානුන භායති න సంతానං ආපජ්ජති මරණසාති. ස්වාමීනි මම මෙබඳු දෘෂ්ටියක් දරනවා, මෙබඳු ආකල්පයක් දරනවා, මෙබඳු දෙයක් කියනවා. ඒ තමයි මරණය ඉදිරියේ බය නැති කෙනෙක් නැහැ. මරණ ඉදිරියේ සියල්ලෝම බයයි. න సంతాසං ආප සන්ත්‍රාසයට තැති ගැනීමට මරණයේ ඉදිරියේ මරණයට තැති ගැනීමට පත් නොවන කෙනෙක් නැහැ. මම මේ බඳු මතයක් දෘෂ්ටියක් දරනවා කියලා. ඉතින් එයාගේ අදහස කාගේ අදහසද? ජානසෝනිගේ අදහස කිව්වා. ඒතර ජානසෝනි දැරුවේ මොන ආකල්පයේද? මරණයේ ඉදිරියේ බය නැති කෙනෙක් නැහැ. මරණයට සියලු දෙනාම තැති ගන්නවා. සන්ත්‍රාසයට පත් වෙනවා කියලා තමයි කිව්වේ. ඒතර බුදුරජාණන් වහන්සේ ඊට වඩා දන්නවා නේ? උන්වහන්සේ දන්නවා මරණ ඉදිරියේ තැති ගන්න අයත් ඉන්නවා, තැති නොගන්න අයත් තියෙනවා. මේක හරිය ලස්සන මනෝවිද්‍යාත්මක විග්‍රහයක් මේ දේශනාවේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණය මරණයේ ඉදිරියේ තැති ගන්න අය ඉන්නවා. මරණ ඉදිරියේ තැති ගන්න අය ඉන්නවා. මරණ ඉදිරියේ සන්ත්‍රාසයට පත් වෙන අය ඉන්නවා. ඒ වගේම බ්‍රාහ්මණයේ මරණයේ ඉදිරියේ තැති නොගන්න අය ඉන්නවා. මරණයේ ඉදිරියේ සන්ත්‍රාසයට පත් වෙන්නේ නැති අය ඉන්නවා. ඉතින් මේකේ බුදුරජාණන් වහන්සේගේ විග්‍රහ කරනවා. බ්‍රාහ්මණය මරණයේ ඉදිරියේ තැති ගන්නේ කවුද? මරණයේ ඉදිරියේ කම්පාවට පත් වෙන්නේ කවුද? සන්ත්‍රාසයට පත් වෙන්නේ කවුද? බ්‍රාහ්මණයේ මේ කෙනෙක් ඉන්නවා කාමයන් කෙරෙහි ඇති ආශාව දුරු කළ නැහැ. මොනවද කාම කියන්නේ? ඔව් ඇහෙන් දකින, ඔව් ප්‍රියමනාප රූප ඇහෙන් දැකීමේ, ඇහෙන් දැකීමේ ආශාව යාගේ තියෙනවා. ප්‍රියමනාප ශබ්ද කනින් අසීමේ, ඇසීමේ ආශාව තියෙනවා. ප්‍රියමනාප ගඳ සුවඳ නාසයෙන් දැනීමේ ආශාව යාට තියෙනවා. ප්‍රියමනාප රස දිවෙන් දැනීමේ ආශාව තියෙනවා. ප්‍රියමනාප පහස කයින් ලැබීමේ ආසාව තියෙනවා. ඒ කිනාට කියන්නේ කාමේසු අවීත රාගී. කාමයන්හි වීත රාගී නෙමෙයි. ඒකේ රාගේ දුරු කළා නැහැ. දැන් බලමු ප්‍රියමනාප රූප අසවල් තැන තියෙනවා කිව්වහම මිනිස්සු බලන්නේ නැද්ද? ඒ කියන්නේ ප්‍රියමනාප රූප බලන්න ආසාව. අසවල් තැන ප්‍රියමනාප ශබ්ද ඇහෙනවා කියලා කිව්වොත් අසවල් තැන අපි ඒක අපේ භාෂාවෙන් කිව්ව මොකද්ද? අසවල් තැන ඔව් සංගීත ඔව් සම්දර්ශනයක් තියෙනවා කියලා කිව්වොත් වේලාසනෙන් උයලා ඈ ළමයින්ට කවාපුවාගෙන ඇඳුම් අඳගෙන ලෑස්ති නැද්ද එකන් යන්න. ඒ මොකද්ද මේ ඒ ප්‍රියමනාප ශබ්දයක් අහන්න මේ යන්නේ. එහෙම වෙන්නේ නැද්ද? වෙනවා. ප්‍රියමනාප ගඳ සුවඳ අසවල්දී රසයි කියනවා. ඉතසන්න මොකක්ද ඒ රසදී? අහනවා. ඊටසන ලියා ගන්නවා. ගිරලා හදනවා. කනවා. එතකොට මේ ප්‍රියමනාප රස මේවට නිරන්තරයෙන් ආසා කරනකට ඒකට කියන්නේ ඔව් කාමයන්. ඒකට තමයි කාමය කිව්වේ. පංචකාම. ඒ කැමැත්ත ඇති කරන දේවල් වලට යාගේ ආසාව දුරු වෙලා නැහැ. අවිගත ඡන්දු. ඒ කෙරේ තියෙන තමන්ගේ කැමැත්ත දුරු වෙලා නැහැ. අවිගත ප්‍රේමෝ. ඒ කෙරේ තියෙන ප්‍රේමේ දුරු වෙලා නැහැ. අවිගත පිපාසෝ. ඒ කෙරේ තියෙන තිබහ. දමල එක තිබහක්. ද වතුර තිබහ වගේ තමයි රූප දකින්න තියෙන තිබහ. ශබ්දාහන තියෙන තිබහ. ඒකටද මේ ලෝකෙම ඇදිලා යන්නේ නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒක මේ මේ මඩවලක් වගේ කියලා. ඒ තිබහ මොකද හේතුව? මඩේ බැස්සුත් කෙනෙක් එරෙනවා. ඒකෙන් ගොඩෙන්න බෑ. ඒ වගේ කියනවා මේ පංචකාමී ස්වභාවය. ඒකෙන් ඒ වගේ ඒකේ පිපාසයක් තියෙනවා. අවිගත පිපාසෝ. පිපාසෙ දුර වෙලා නැහැ. අවිගත පරිලාහෝ. දැවිල්ල. ඒ කියන්නේ දැන් එයාට රූපේ බලන්න නැත්තම් ඔන්න දැවිල්ල. එයාට උමනා කරන ශබ්දය අහන්න නැත්තම් දැවිල්ල. ඊට පස්සේ රණ්ඩු වෙනවා. කන්නේ නැහැ. මට අරක අහන්න යන්න දුන්නේ නැහැ. මට අරක බලන්න යන්න දුන්නේ නැහැ. එයා නුකා ඉන්නවා එදාට. එහෙම වෙලා නැද්ද? ජීවිතවලට ඒ වෙන්නේ නැද්ද ඒක? වෙනවා. මට එපා කන්න කියනවා. මාව එක්කන් ගියේ නැහැ කියනවා. මට යන්න දුන්නේ නැහැ කියනවා. අරක බලන්න. එතකොට ඒ දැවිල්ලක්. අවිගත තණ්හෝ. එතකොට තෘෂ්ණාව දුරු කළා නැහැ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශවල. එතකොට මොකද වෙන්නේ? එහෙම ජීවිතයේ ගෙවන කෙනෙකුට එකපාරට හැදෙන භයානක අසනීපයක්. අසනීපයක් හැදුනහම දැන් එයාට හිතෙනවා දැන් එයා දැන් මැරිලා යයි. මරණ අසන්න වෙයි. එතකොට එයාට මතක් වෙන්නේ මොනවද? මොනවද මේ ප්‍රේමනාප රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට ඇති දේවල්? ඉඩකඩම්. ගෙවල් දොරවල්. යාන වාහන. ඇඳුම් පැළඳුම්. කනකර ආභරණ. ස්වාමි බිරිඳ. දූ දරු. නෑදෑ හිත මිතුරු. මේ ඔක්කොම මොනවද? කාමී. එතකොට මෙයාගේ දැන් මෙයා මේ කෙරේ සම්පූර්ණ මෙයාගේ හිත පවත්වන වෙලාවේ ඒ කෙරේ එයා ආස්වාදයෙන් ඉන්න වෙලාවේ ඒ කෙරේ එයාගේ ආසාව දුරු නොකරගෙන ඉන්න වෙලාවේ ඒ කෙරේ එයා පිපාසින් ඉන්න වෙලාවේ ඒ කෙරේ එයා සතුටු වෙවි ඉන්න වෙලාවේ ආසනීප වෙනවා. වෙලා යා මරණාසන්න වෙනවා. වෙනකොට මෙයාට ඇති වෙන ලুকু ෂොක් එකක්. මොකද ඇති වෙන්නේ? පියා වතමන් කාමා ජහිස්සන්ති. මං කැමති දේවල් ඔක්කොම දැන් මාව අතාරිනව නේද? දැන් මං කැමති දේවල් මං ආස කරන දේවල් මාව අතහරිනව නේද? පියේ චාහං කාමේ ජහිස්සාමේති. මමත් මං ආස කරන දේවල් වලින් වෙන් වෙනව නේද? ඈත් වෙනව නේද කියලා එයාට ලুকু කම්පණයක් ඇති වෙනවා. ඇති වෙච්ච එක මම මොකද වෙන්නේ? සෝ සෝචති. එයා ශෝක කරනවා. කිලමති. එයාට ඒව මතක් වෙනකොට කලන්ත හැදෙනවා. ප්‍රෙෂර්. පරිදේවති. ඈ? එයාට මොකද වෙන්නේ? පරිදේවති කියන්නේ වැළපෙනවා. වැළපෙනවා කොහොමද වැළපෙන? අනේ අසවලා මාව බලන්න ආවේ නෑ. ඔව් පරිදේවති කියන්නේ ඒකයි. මාව බලන්න ආවේ නෑ. මට මොකද්ද උනේ කියලා හිවිවේ නෑ. එහෙම නැද්ද? තියෙනවනේ ඒ අපේක්ෂාව තියෙන කෙනා තමන්ගේ ඇස් හමුවට නිතර ඒ කියලා බලාපොරොත්තු වෙනවා. මට කතා කළේ නෑ. ඊළඟට යා හැමතිස්සෙම කල්පනා කරන දැන් ගෙවල් දොරවලට මොකද ඉන්නේ මම මේ පටන් ගත්ත විතරයි. ඊට ඒ වගේ කල්පනා කරනවා. උරත්තාලෙන් කන්දති. ඊට පස්සේ මොකද වෙන්නේ? පපුවට ගහ ගන්නවා. අනේ මට මේ මේ මේ වෙච්ච දේ කියලා. සම්මෝහං ආපජ්ජති. මොකද වෙන්නේ? කල්පනාව නැති වෙනවා. අයි දැන් මේක හිතලා හිතලා දැන් මේ මම මේකෙන් වෙන් වෙනවා. ඒ මනුස්සයන්ට වෙන්නේ නැද්ද මේ කියන එක? බලන්න බුදුරජාණන් වහන්සේ මේ විග්‍රහ කරන විග්‍රහය අදවත් බෑ මිනිස්සුන්ට කියන්න මෙච්චර හොඳට. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන බ්‍රාහ්මණය මරණයේ ඉදිරියේ බයටපත් වෙන එක්කෙනෙක් කියන ඔය කෙනාත් මරණයේ ඉදිරියේ බයටපත් වෙන කෙනෙක් කියන ඒ කෙනා. ඒ කෙනා මරණයේ ඉදිරියේ බයටපත් වෙනවා මරණයට තැති ගන්නවා කියනවා. මරණයට තැති ගන්නවා කියනවා. ඒක ඒ જાතියයි මේ ලෝකේ ඉන්නවා. ඊළඟ තව එක්කෙනෙක් ඉන්නවා කියන බ්‍රාහ්මණේ තව කෙනෙක් ඉන්නවා. ඒ දැන් ඔතන කිව්ව මොනවද? ඊද කඩංගේ ගෙවල් දොරවල් ඇඳුම් පැළඳුම් රන් රිදී ආභරණ යාන වාහන දූ දරුවෝ ස්වාමි භාර්යා මේවාට සම්පූර්ණයෙන්ම හිත පවත්වගෙන ඒක වෙනස් වෙන්නේ නැති දෙයක් කියලා හිතාගෙන ඉන්න කෙනා මරණ ඉදිරියේ කම්පා වෙන හැටි. එතකොට සමහර අවස්ථාවල් තියෙනවා මට මතකයි ඔය හදිසි මරණවලට පත්වෙච්ච අය. ඊට පස්සේ මට මතකයි එක මරණයකට පත්වෙච්ච කෙනෙක් මේ යාංගල් මොදෙර බස් එක හැපිච්ච වෙලා ඒක මහත්යෙක් මැරිලා ඒ නෝනට වැහෙනවා. ඊට පස්සේ ඒ නෝනට වැහිලා ඒ නෝන ඉතින් මෙහි ආවා. වැහිලා කියනවා මේ වැහුණා. මන් දෙන්නේ නැහැ මේ කිට ඉතර වෙන්න. ඉතින් මං කිව්වා එහෙම කරන්න එපා. මං කිව්වා ඉතර වෙන්න දෙන්න ඕනේ නැහැ. මෙයාට සුගති යන්න දෙන්න. මං කෝ දැන් ඔයත් පින් අනුමෝදන් වෙන්න. මෙයාට ඔයා මෙයා දිව්‍ය ලෝකෙ ගියොත් මං කෝ නෝන දැන් නෝන ඉන්නවනේ මනුස්ස ලෝකෙ. මං කෝ නෝන දිව්‍ය ලෝකෙ ගියොත් මේ ඔයාට පුළුවන් ඔයාට දිව්‍ය ලෝකෙ නැහැ මේකේ පණී කියනවා. මේකේ පණීලු. ඒ කියන්නේ හොයාගන්න බැරිව කොයි හරි වෙන හොඳ සුගතියක යයි කියලා බය. එතන මං කෝ තියේ එහෙම කරන්න එපා. මේ එතකොට මේ පින්දහම් කරනට කැමති නැද්ද? නෑ. ඉතින් මම තමයි කිව්වා මේ අසපුවට ඇරිලි විවාහන දවස් වලට. ඉතින් මං කිව්වා ඇයි මොකද කළේ? ඉතින් එහෙම බෑනේ නැත්ත මේක සතුට කරන්න එපා කියනවා. ඒ කියන්නේ දැන් ගෙදර රණ්ඩු සරුවල් වෙන එක වළක්වන්න එයාගේ කැමැත්ත නෑ. ගෙදර හොඳින් තියාගන්න ඇරලෝන. ඊරස් දැන් එයා මැරුණා. ඉතින් මං කිව්වා පින් ගන්න පුළුවන් දන්නේ බෑ කිව්වා. ඉතින් අපි කරුණ කිව්වා අහන්නේ දැන් බලන්න අර ආසාව නිසා එයත් අමාරුවේ වැටිලා අනිත් ඇත් අමාරුවේ වැටිලා. ඉතින් ඒ වගේ කෙලවරක් නැහැ. කෙලවර නැහැ. ඊට පස්සේ ඉතින් පූසු වගේ දෙවිඩි දෙවිඩි ඉන්නවා. ඊළඟ එක්කෙනා හිදේ කච්චු කායේ අවීත රාගෝ. දැන් අතන කිව්වේ කාමයේ ගැන. ඊළඟ එක්කෙනා ශරීරයේ ගැන ආසාවෙන් ඉන්නවා. තමන්ගේ ශරීරයේ ගැන ආසාවෙන් ඉන්නවා. ශරීරයේ හැමතිස්සෙම හොඳට තියාගන්න, ලස්සනට තියාගන්න ඕනේ. S2 ලස්සනට තියාගන්න ඕනේ, 3 ලස්සනට තියාගන්න ඕනේ, කන කර ලස්සනට තියාගන්න ඕනේ, අත පැ ලස්සනට තියා. හරි ආසාවෙන් ඉන්නවනේ. මතකද මයිකල් ජැක්සන්ට වෙච්චදී? මතක් වුණානේ. එයාගේ ප්ලාස්ටික් සර්ජරියක් කළා තින්. අපි හිනාවෙන්න ඕනේ ඒකට. ප්ලාස්ටික් සර්ජරියක් කළා. සම්පූර්ණ මේ මූණ හිල්ලුණා. ඊරසිය සමාජයෙන් හැංගිලා හිටියා. අන්තිම වෙතින් එයා ආයමත් අලුත් සර්ජරියක් කළා. කළා ආය හදාගෙන ඉස්සරහට ඉන්න හදනකට එයාගේ ආවිස ඉවර. එයා ලෑස්ති වුණා. මට මතකයි මම දැක්ක ඒ දවස්වල නිවුස් වලට ගියා 1 million pounds එයා ඔටුන්නක් හදලා එයාට දාන්න. පවුන් 110,000ක් හදලා ජේම්ස් වර්ග ඉතින් එක එක වර්ග දාලා මේ ඔටුන්න හදලා ඒක දාගෙන තමයි එයා ලෑස්තුණි යාගේ මියුසිකල් සෝ එක කරන්න ලකුවට. අන්තිමට ඒ කරන්න ඉස්සර වෙලා එයා යාගේ ඉවරයි කාලේ. ඊළඟ සර්ජරිය හදාගෙන යා ඉලීට ඉන්න හදනකට යාගේ ආයුෂ ඉවරයි. කායි අවීත රාගෝ. කය කෙරෙහි ආසාව දුරු නොකළ, කය කෙරෙහි කැමැත්ත දුරු නොකළ, කය කෙරෙහි ආදරය දුරු නොකළ, කය කෙරෙහි පිපාසය. එහෙනම් පිපාසය තියෙන්නේ කාමය කෙරෙහි විතරක් නෙමෙයි, තමන්ගේම ශරීරය ගැන තමන්ට පිපාසයක් තියෙනවා. කය කෙරෙහි දැවිල්ල දුරු නොකළ, තමන්ගේම ශරීරය කෙරෙහි තමන්ට දැවිල්ලක් තියෙනවා. කය කෙරෙහි තණ්හාව දුරු නොකළ කෙනා මෙයාත් අසනීප වෙනවා. අසනීප වෙලා භයානක රෝගයක් වැළඳෙනවා. වැළඳුනාට පස්සේ මෙයාට හිතෙනවා අයියෝ මම මෙච්චර ආස කරන ශරීරේ මාව අතාරින්න යනවා. දැන් යා හිතන්ගෙන මොකද්ද මේ ශරීරය යාව අතාරිනවා. ඊට පස්සේ යා හිතනවා අනේ මටත් මම මේ කොච්චර ආසාවෙන්ද මේ ශරීරෙට ඉන්නේ, දැන් මේ ශරීරය මට දාලා යන්න වෙනවා නේද, මේ ශරීරය මට දාලා යන්න වෙනවා නේද කියලා එයා ඔන්නේ ශෝකයට පත් වෙනවා. දැන් ඔබ හිතන්නේ මේව මිනිස්සුන්ට වෙන්න පුළුවන් දේවල්ද බැරි දේවල්ද? මිනිස්සුන්ට වෙන්න පුළුවන් දේවල්. සමහරට මේක ගොඩාක්ම වයසට ගියපු කෙනෙකුට නොවෙන්න පුළුවන් නේ. නමුත් තරුණ වයසේ ඉන්න කෙනෙකුට මේක වෙන්න බැරිද? දැන් අපි කියමු දැන් හොඳට විටමින් වර්ග අරගෙන වෙලාවට එළවලු වට්ටෝරු උගුර අනෝ කාලා ඔය ජිම් එකකට ගිහිල්ලා සම්පූර්ණ ඇඟ හදාගෙන තියෙනවනේ අපි හොඳ බොඩි බිල්ඩර් කෙනෙක් වෙලා ඉන්නවා. මෙන්න දැන් මෙයා දැන් හොඳ ලස්සනට හදාගෙන ඉඳිදී උන්න වකුගුණ රක් වෙනවා. ඉවරනේ ඔක්කොම. ඊරුසයා ඊට පස්සෙ ආ දුක් වෙන මොකේද? අනේ මම මේ ලස්සනට හදාපු ශරීරේ මට දාලා යන්න වෙනවා නේද? වෙන්න බැරිද මේක? ඊට පස්සේ එහෙම නැත්නම් තව කෙනෙක් ඉන්නවා අර වදකහ බීලා ලස්සනට නැකත් බලලා හොඳට ශරීරය හදාගෙන ලෑස්ති වෙනවා. රූප රැජින්ට යන්න. ලෑස්ති වෙනකොට ඔන්න මෙයාට ප්‍රෙෂර් හාට් ඇටැක්. ඊට පස්සේ කියනවා දැන් කරන්න දෙයක් නැහැ, ඔයාලා ජීවත් වෙන සුළු කාලය තියෙන්නේ. එයා කඩාගෙන වෙටින් නැද්ද? එයා සම්පූර්ණයෙන්ම අඬන්නේ මොකේද? එයා මේ ලස්සනට හදාගෙන ආපු ශරීරයට අහිමි වෙනවා කියලා. මේක මිනිස්සුන්ට වෙන්න බැරිද? ඕන තරම් මිනිස්සුෙකුට වෙන්න පුළුවන්. පළවෙනි එක කියන්නේ මේ කාමයේ සමහර විභාග ලෑස්ති වෙලා ලස්සනට ඉගෙනගෙන කරගෙන යනකොට ඔන්න මරණය එනවා. මරණයකට සම්පූර්ණයෙන් දැන් මට සමහර හැම් වෙලා තියෙනවා විවාහ වෙලා. විවාහ වෙලා මාසින් ලෙඩ වෙච්චා මට මොන ගහලා තියෙනවා. සමහරු විවාහ වෙලා විවාහ කියන්නේ රෙජිස්ටර් කළා ඊළඟ වෙඩින් එක අරගෙන නැහැ. එතකොට එයාගේ එක්ක ඒ දුව හෝ පුතා හෝ මරණසන්න. එහෙමයි මට මොන ගහලා තියෙනවා. තීගොල්ලෝ අඬන්නේ මොකක්ද? අනේ අපිට මේ ජීවිතේ පටන් ගන්න හදනවා විතරයි අපිට මේක අපිට අත්හරින්න වෙනවා කියලා. සමහර විභාගවලට සූදානම් වෙද්දි මරණයටපත් වෙනවා. සමහරු මේ රැකියාවලට ඉන්ටර්විව් වලට යද්දි මරණයටපත් වෙනවා. මේ වෙන්නේ නැද්ද මිනිසුන්ට? ඒතර මේ හැමෝම සතුටින් දොක්කම අතාරින්නේ බයටපත් වෙවි. ඒ වගේ තමයි මේ දෙවෙනි කාරණේ තමන්ගේ ශරීරයේ ආස කළ ශාරීරිය හදාදින්න කෙනෙක් ඉන්නවා. මේ කෙනාට භයානක ලෙඩක් හැදෙනකොට මෙයා ශෝකයටපත් වෙනවා. අඬන්න පටන් ගන්නවා අනේ මට වෙච්ච විපත්තිය. මට වෙච්ච හදිය. මොකද්ද මේ මට උනේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණේ මෙන්න මේ කෙනත් මරණයේ ඉස්සරහ බයට තැති ගැනීමටපත් වෙනවා. මරණයේ ඉස්සරහ සන්ත්‍රාසයටපත් වෙනවා මේ කෙනත් කිව්වා. එතකොට අපිට පේනවා මේ ලෝකේ මේ බොහෝ ජනයා, ඒ කියන්නේ ලෝකේ සියලුම ජනයා මේ ලක්ෂණ වලින් යුක්තයි. ඊළඟට තුන්වෙනි එක්කෙනා තව කෙනෙක් ඉන්නවා. බ්‍රාහ්මණයේ තව මිනිස්සෙක් ඉන්නවා. අකත කල්යාණෝ හෝති. කත කල්යාණෝ කියන්නේ කල්යාණදී කරපු. අකත කල්යාණෝ හෝති. යහපත් දේවල් කරලා නැහැ. අකත කුසලෝ. කුසල් කරලා නැහැ. අකත බිහිරුත්තානෝ. බයට පිළිසරණක් වෙන දෙයක් කරලා නැහැ. කත පාපෝ. පව් කරලා. කත ලුද්දෝ. රෞද්‍ර දේවල් නපුරු දේවල් කරලා. කත කිබ්බිසෝ. නරක දේවල් කරලා. නපුරු දේවල්, නරක දේවල්, හිංසාකාරී දේවල්, අන්නය පීඩාවට පත් කරන දේවල් කරලා. එතකොට මේ පිං කරගෙන නැහැ. නපුරු දේවල් වෛර කළා, පාලිය අරගෙන ඊර්ෂ්‍යා කළා, කුඩු කේඩුකම් කළා, පේස්සම් ගහලා කරන්න තියෙන, ඒ කියන්නේ මිනිස්යාට නොගැලපෙන, මිනිස්යාකට නොගැලපෙන දේවල් ඔක්කොම යා කරලා හානි කරලා. ඉතින් මේ හානි කිරීම ගැන මේ පෞරස් කිරීම හරි පුදුමයි. ඒක අපිට හිතන්න බෑ මිනිස්සු පෞරස් කරන ආකාරය. ඉන්දියාවේ තියෙනවා සමහර දුප්පත් ගම්වලට මේ දුප්පත් මිනිස්සුන්ට ආධාර දෙනවා, බැංකු ණය දෙනවා. දැන් එතකොට ඒ ගමේ ඉන්න මිනිස්සු, දැන් අපි ගත්තොත් ඒක ගමක්, ඒක ප්‍රදේශයක් ගත්තොත් ඒ ප්‍රදේශයේ මිනිස්සුන්ව ඒවා මේ එක එක ගෲප් වලට දාලා තියෙනවා. අපි ගත්තොත් නොම්බර අංක 1, අංක 2, අංක 3 කියලා දාලා තියෙනවා. එතකොට අංක 1 ඉන්නවා කියමු මාසිකට රුපියල් 1000ක් පඩි ගන්න බැරි මිනිස්සු. එතකොට මේ මිනිස්සු අංක 1 ඉන්නේ. අංක දෙකේ ඉන්නවා කියව මාසෙට 1500ක් ගන්න මිනිස්සු. අංක තුනේ ඉන්නවා කියව මාසෙට 3000ක් ගන්න මිනිස්සු. මේ විදිහට බෙදලා තියෙනවා. එතකොට සමහර ආයතන තියෙනවා අර දුප්පත්ම මිනිස්සුන්ට බැංකු ණය දෙනවා. එතකොට දැන් මේ ඒකේ අර මහිලා සමිතියක් කාන්තාවට එකතු වෙලා මේ දුප්පත් මිනිස්සුගේ ලිස්ට් එක ගත්තා. අරගෙන මේ දුප්පත් මිනිස්සුන්ගේ නම දාලා ඒගොල්ලෝ ණය ගන්නවා. එතකොට ණය ගෙවන්න බැරිනොත් හිරියන්න ඕනේ කවුද? අර දුප්පත් මිනිස්සයා. ඊට පස්සේ මොකද වුනේ? දැන් මේක හොරකම නෙමෙයිද? හොරකම. ඊට පස්සේ දැන් ඔය අපේ වාහනේ ලෝන් ළමයාගේ තාත්තත් ඒ වගේ දුප්පත් මිනිස්සුන්ගේ ලිස්ට් එකේ හිටියේ. දැන් දවසක් මෙයා මොකක් දෙකකට බැංකුවකට ගිහිල්ලා බලද්දී ඒ තාත්තට රුපියල් 25000ක ණයක් අරගෙන. ඊට පස්සේ ලිස්ට් එක බලුවන් පස්සේ ඒක වෙන ගෑනුවෙක් කෙනෙක් අරන් තියෙන්නේ තාත්තගේ නම දාලා. ඊට පස්සේ මේ ඒකට ලොකුට විස්තර කතා කරගෙන ගියා මෙහෙමයි මෙහෙමයි කියලා. ඊට පස්සේ ඒ මිනිස්සු ඔක්කොම ගෑනු ටික එකතු වෙලා මේ ළමයාට ගහන්න ඇවිල්ලා මේ හරීම පිරිහිලා. දැන් එතකොට මේ වගේ පිරිහිච්ච මිනිස්සු සමාජයේ දන්නෙත් නැහැ. ඒ මිනිස්සුගේ නංගන් දාලා ඒ මිනිස්සුන්ගෙන් ගන්නවා. එතකොට දුප්පත්ම මිනිස්සුන්ට තමයි දුප්පත්ම මිනිස්සු හැමදේම දුප්පත්. ඒ දුප්පත් මිනිස්සුන්ට ලැබෙන දේ ගන්නේ තව කෙනින්. ඒක තමයි මේ සමාජයේ තියෙන්නේ. මං හිතන්නේ මෙහෙ තීසර තිබුණම් දැනුත් තියෙනවා. ඉතින් මං හිතන්නේ අර ජනසවියේ දෙන කාලේ එහෙම තිබ්බනේ. මුද සල්ලි තියෙන හැටත් ජනසවිය හම්බුණා. එතකොට ඒ වගේ වුණා. ඒ කියන්නේ අර මේ දුප්පත් මිනිස්සුන්ට ලැබෙන්න තියෙන දේ ගන්න. මේ වගේ සමාජයේ එහෙමත් ජීවත් වෙනවා. හොරකම් කරලා ජීවත් වෙනවා. මැරකම් කරලා ජීවත් වෙනවා. අනුන්ට හතුරුකම් කරලා ජීවත් වෙනවා. එතකොට මෙහෙම කරද්දි කරද්දි මොකද්ද සිද්ධ වෙන්නේ? යාට පව් රැස් වෙනවා. කතපාප පව් කරනවා. අනිත් එක ගොඩාක් අය දන්නේ නැහැ පින්වත්නි, මේ අපි මේ මනුස්ස ජීවිතේ ලැබලා තියෙන්නේ පිනකින් කියලා. දැන් පින කියන එක ගෙවෙනවා. දැන් අපි ඔන්න ඊයේ නිදාගත්තා. එතකොට නිදිදී ඔන්න මැරෙන්න තිබුණේ නැද්ද? තිබුණනේ. මැරුනේ නැත්ති මොකෝ? පින නිසා. ඔන්න අපි ඇහැරුණා. ඇහැරිලා ඔන්න දැන් අද දවස ගෙවෙනවා. ඔන්න පිනේ කොටසක් ඉවරයි. මෙහෙම තමයි අපි මනුස්ස ලෝකෙට ආපු පින වේගෙන් ඉවර වෙනවා. පින වේගෙන් ඉවර වෙද්දී අපි පින් රැස් කළත් නැහැ. පවුණක් රැස් කළා තියෙන්නේ. බුද්ධ දේශනාවේ තියෙනවා ඔන්න මෙයාටත් අසනීප වෙලා මරණසන්න වෙනවා. උනාට පස්සේ මෙයා දුකටපත් වෙනවා. කනගාටුවටපත් වෙනවා. ඒ රසෙ මෙයා කියනවා අකතං වත මේ කල්යාණං අනේ මම යහපත් දෙයක් කරගත්තේ නැහැ. අකතං කුසලං අනේ මම පිනක් කරගත්තේ නැහැ. අකතං බිහිරුත්තං අනේ මට මේ බයට රැකවරණයක් හදාගත්තේ නැහැ. කතම් පාපං අනේ මම පව් කළා. දැන් කවුරු මොනවා කිව්වත් ඒ කියන්නේ අතපය හොඳට තියෙන වෙලාවට සමහරට එයා පව් කරනවා. තව කෙනෙකුට එයා පව් කරනවා කියලා එයාට කියලා දෙන්නත් බෑ. එයාට ඒක ඒ පව් අතාරින්න කියලා කිව්වට හරියන්නේ නෑ. එයා ඒ පව් මැත්තේම හැපි හැපි යනවා. නමුත් වෙලාවක් එනවා. වෙලාවක් එනවා එයාටම ඒක තේරෙන වෙලාවක් එනවා. ඒ වෙලාවට කවුරුවත් නෑ. දැන් බලන්න දේවදත්තනේ, දේවදත්ත තේරෙන වෙලාවක් කෙනකොට පෙරහැර ගිහින් නේද? තේරෙන වෙලාවක් ඇවිල්ලා අනේ මට බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යන්න ඕනේ කියලා ඊට පස්සේ මේ ඇඳේ තියාගෙන ආවනේ නේ. බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද? ආරංචි වුණා භික්ෂුන් වහන්සේලා ලොකුව භාග්‍යතුන් වහන්සේ දේවදත්ත භාග්‍යතුන් වහන්සේව බැහැ දකින්න එනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ මොකද්ද වදාළේ? එයා ආවට එයාට තථාගතයන් වහන්සේව දකින්න ලැබෙන්නේ නැහැ කිව්වා. එයාට දකින්න ලැබෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ මොකද වුනේ? එයාට එකපාරට ඇඟ දෙවිල්ලක් හටගත්තා. පිපාසයක් හටගත්තා. ඊට පස්සේ එයාට එයා ඇඳ බිමින් තිබ්බා. බැස්ස පොකුණට. එහෙම පොළොව පලාගෙන ගියා. ඒ කියන්නේ තේරෙනකොට ප්‍රමාද වෙලා ඉවරයි. බොහෝ දෙනෙකුට තේරෙනකොට ප්‍රමාද වෙලා ඉවරයි. අර සමහරට අර මනුස්සයෙකුට ඇති වෙනවන්නේ මේ ප්‍රමාද වෙන්න තියෙන කරුණු කීපයක් තියෙනවනේ. එකක් තමයි යවවන මදි. ඒ කියන්නේ ඔව් තරුණකම. එක්කෝ ආරෝග්‍ය මදි, එහෙම නැත්නම් නිරෝගීකම. එහෙම නැත්නම් ජීවිත මදි. තමන්ට මොකක්වත් අනතුරක් නොවී තිබීම. මේවා නිසා මත් වෙලා හිතනවා ආ දැන් මොකද්ද කියලා හිතන දේ කරගෙන යනවා. හැබැයි තමන්ට අවස්ථාවක් කියනවා තමන්ට කිසි දෙයක් කරගන්න බැරි. මේකේ තියෙනවා. ඒතර එයා කල්පනා කරනවා යාවතා බොහෝ අකත කල්යාණං අකත කුසලාණං අකත බිහිරුත්තාණං කත පාපාණං කත ලුද්දාණං කත කිබ්බිසාණං ගති තං ගතින් පිච්ච ගච්චි සාමේති. එතන මෙයා හිතනවා අනේ මේ පව් කරපු අයට, නපුරුකම් කරපු අයට, දුෂ්ටකම් කරපු අයට, කුඩු කේඩුකම් කරපු අය යම් තැනක උපදිනවාද, අනේ මට යන්න වෙන්නේ එතනට නේද කියලා මෙයාට හිතෙන්න පටන් ගන්නකොට මොකද වෙන්නේ? මෙයාගේ පපුව හෝස් ගාලා යනවා. එතකොට මොකද වෙන්නේ? මෙයා ශෝක කරන්න පටන් ගන්නවා, බය වෙලා. ශෝක කරනවා, මෙයාට කිලමති කලන්ත හැදෙනවා, ප්‍රෙෂර් වැඩි වෙනවා, පරිදේවති වැළපෙනවා, පපුවට ගහ ගන්නවා, සම්මෝහං ආපජ්ජති මුලාවටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය මේ කෙනා මරණයේ අභියස හඬාඬා ඉන්න බයෙන් තැති ගැනීමෙන් ඉන්න කෙනෙක් කියලා. එයා මරණයට තැති ගන්නවා, සන්ත්‍රාසයටපත් වෙනවා. තව එක්කෙනෙක් ඉන්නවා කියලා මරණ ඉදිරි කම්පා වෙනවා. පුණජපරම බ්‍රාහ්මණ බ්‍රාහ්මණේ තව එක්කෙනෙක් ඉන්නවා. කංකී හෝති වේචිකිච්චි අනිට්ඨංගතෝ සද්ධම්මේ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කෙරෙහි ස්ථාවර පැහැදීමක් නැති, ධර්මයේ කෙරෙහි ස්ථාවර පැහැදීමක් නැති. පැහැදීමක් තියෙන්න ඕනේ ස්ථාවර භාවයක් එක්ක. ස්ථාවර කියන්නේ නොසෙල් වෙන පැහැදීමක් එක්ක ඉන්න තියෙන්න ඕනේ කෙනෙකුට. එහෙම නොසෙල් වෙන පැහැදීමක් එක්ක නොසිටියොත් අස්ථාවර වෙලා හිටියොත් එයාට හැමතිස්සෙම තැති ගැනීමක් බයක් ඇති වෙනවා. එයා කොහේ යයිද දන්නේ නැහැ කියලා. එයා කොහේ යයිද දන්නේ නැහැ කියලා තැති ගැනීමක් ඇති වෙනවා. අනේ මම කොහේ යයිද දන්නේ නැහැ, මට මොකක් වෙයිද දන්නේ නැහැ. අපි කොයිතරම් සදහවත් වගේ පෙවුනට ඒක ස්ථාවර නැත්තම් ඒකේ අනුතර නැද්ද? ඒකේ අනුතර තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඒ සද්ධර්මයේ කෙරෙහි අවබෝධයෙන්ම ස්ථාවර වෙච්ච පැහැදීමක් නැත්තම් බුදුරජාණන් වහන්සේ වදාළ අන්නේ කෙනාට තැති ගැනීමක් හට ගන්නවා කියනවා. මම කොහේයිද දන්නේ නැහැ, මට මොකක් වෙයිද දන්නේ නැහැ කියලා. මොකද හේතුව? එයාට යම්කිසි අකුසලයක් මතක් වුණොත්, යම්කිසි එයාගේ ජීවිතේ වැරදිච්ච තැන මතක් වුණොත්, ඒක අභිභව ඒක යටපත් කොට ධර්මයේ ඉස්මතු කරගන්න එයාට හැකියාවක් නැහැ. මොකද හේතුව? එයාට එහෙම ධර්මයේ ඉස්මතු කරගන්න නම් එයාට තියෙන්න ඕනේ ස්ථාවරකම. එතන ස්ථාවරකම කියන එක මම ස්ථාවරයි කිය කිය එහෙම ගන්න පුළුවන් කමක් නැහැ. මම ස්ථාවරයි කිය සමහර ඉතින් අපි ළඟට ඇවිල්ලා කියනවා, ඔය සමහර ආම්මල හැම කියනවා, අනී උභහසට පින් සිද්දින්න මම අපායේ මිදුණා කියනවා. ඉතින් මං ඉතින් දන්නවනේ ඉතින් ආහා හොඳයි කියනවා. ඉතින් මේ මොනවද මේ කියන්නේ? මේ ලකුණු ගන්න. ඒ කියන්නේ මමත් දැන් සුවිශේෂී, මම දැන් විශේෂ කෙනෙක් කියලා කියන්නේ. අනේ උභහසිර පිසිදින මම උභහසි නොසිටින්න අපි කොහේද දන්නේ කියලා. මේ බුරු. අපි කොහේද දන්නේ කියනවා. අපිට මොනවා වුණාද දන්නේ කියනවා උභහසි නැත්තම්. ඒ මේ මේ ඒ වෙලාවට යාට හිතේ අපි හිතගන්න කියන දේවල් ඒ චූටි චූටි කතා. එතකොට එහෙම කිව්වා කියලා කෙනෙකුට එහෙම ස්ථාවරයක් ඇති වෙන්නේ නැහැ. එහෙම කියපේ අනිත් පැත්තට කොච්චර බැනබැන යනවද? ඒ නිසා ඒව කවදාවත් මේ ස්ථාවරත්වයේ පිළිබඳ ප්‍රකාශ නෙවෙයි. ස්ථාවරත්වය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන තමන් බුද්ධ දේශනා තමන්ම ඉගෙනගෙන තමන්ම හදාරලා තමන්ම නුවණින් විමසලා තමන් තුළම ඇතිවෙච්ච වෙනස් නොවන පැහැදීම. ඒක මේ එතකොට ඒක මේ මේ තවත් කෙනෙක් කියපු නිසා ඇතිවෙච්ච එකක් නෙමෙයි. තමන්ම නුවණින් සලකලා, තමන්ම නුවණින් මෙනෙහි කළා, තමන්ම නුවණින් කල්පනා කළා, තමන්ම නුවණින් වටහාගෙන ඒ වටහාගෙන තමන්ගේ වැටහීමට වැටෙනවා. ඒකාන්තයෙන්ම බුදුරජාණන් වහන්සේ අරහං නික්ලේසි. ඒකාන්ත මේ ධර්මයේ සත්‍යයයි. එතකොට මේ ඒ විදිහට තමන් තුළම තමන්ට වැටහීමක් වෙනවා. ඊට පස්සේ මට වැටහුණා කිය කිය යන්න දෙයක් තියෙනවද? නැහනේ. ඉතින් ඒ නිසා අන්න එහෙම ධර්මයේ තුල ස්ථාර භාවයටපත් වෙච්ච නැති එක්කෙනා ලෙඩ වෙනවා, අසනීප වෙනවා. අසනීප වෙලා ඉඳෙද්දි දැන් මෙයාට හිතෙනවා, අනේ මම මෙච්චර ධර්මය ඇහුවා, මම මෙච්චර මේ ධර්මය ගැන හිතුවා, නමුත් මට තාම බැරි වුණානේ ධර්මයේ කෙරෙහි හරි පැහැදීමකට එන්න ඔන්න බය වෙනවා. බය වෙලා හිතන ඔන්න මම එහෙනම් මම දැන් කොහේ යයිද දන්නේ නැහැ කියලා ඔන්න බය වෙලා තැති ගන්න පටන් ගන්නවා. තැති ගන්න පටන් අරගෙන හඬනවා. හඬ හඬ මැරෙනවා. එතකොට හඬ හඬ මැරින හතර දිනක් ඉන්නවා කියලා බුදුරජාන් වහන්සේ වදාලා. මේ ලෝකේ මරණය ඉදිරියේ තැති ගන්න බය වෙන කම්පා වෙන අය කී දෙනෙක් ඉන්නවද? හතර දිනක්. කවුද? කාමයන්හි අවීතරාගී කෙනා. ඊළඟට ශරීරයෙහි අවීතරාගී කෙනා. ඊළඟට පෞකල කෙනා. ඊළඟට ධර්මයේ කෙරෙහි ස්ථාවර පැහැදීමකට නොපැමිණි කෙනා. එතකොට මේ හතර දෙනාටම මරණය පිළිබඳ අභියෝගයේ දරුණුවට බලපානවා. මේ හතර දිනාටම මරණය පිළිබඳ අභියෝගයේ දරුණු විදියට බලපානවා. යා කොයි විදියට ඒකට මොන දේද කියන්න දන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ බ්‍රහ්මණේ හතර දිනක් ඉන්නවා මරණයේ අභියෝගයක් නොවුණු. මරණයේ තමන්ගේ ජීවිතයට ප්‍රශ්නයක් නොවුණු. මරණයේ අභියස සතුටින් ඉන්න. කම්පා නොවී ඉන්න. මරණයේ අභියස ධෛර්යවන්තව ඒකට මුහුණ දෙන කෙනෙක් ඉන්නවා. එතකොට ඔබට හිතෙන්න පුළුවන් එතකොට දැන් නොඑක් සමාජ ගැටුම් වලට සමහර යුද්ධ වලට නොඑක් දේවල් වලට සමහරු බය නැතු. දැන් අපි ගත්තොත් ඒ කාලේ LTTEගේ අපි දැක්ක සමහර මේ ගර්භණී අම්මලව අර මේ අර සුයිසයිඩ් බෝම්බ බැඳලා සුයිසයිඩ් කිව්ව දිවිනසා ගන්න බෝම්බ බැඳලා බබා හම්බින් අම්මව ඒක මේව කළ දෙනවා ඔයා ගිහිල්ලා පුපුරව ගන්න කියලා. දැන් එතකොට අපිට පේන්නේ පිටස්තර මොකද්ද? මෙයා බය නැහැ වගේ නේ. අපි දන්නවද එයාගේ හැඟීම මොකද්ද කියලා? ඒ දැන් දරුවෙකුත් බඩේ ඉන්නවනේ. අපි දන්නවද එයාගේ හැඟීම? එයා මොන එයා මෙහෙවන කොයි විදිහටද මෙහෙවන්නේ කියලා. සමහර අවස්ථාවල තියෙනවා එහෙම නියම කරනවා. නියම කළා කියන්නේ ඔබ මේක කරපන් නැත්නම් ඔබ මරනවා. ඒක කියන්නේ ඔබ මේක කරපන් ඔබ මේක කළොත් උඹ විතරයි මැරෙන්නේ. ඔබ මේක නොකළොත් උඹලේ උඹේ පවුලේ ඔක්කොම මරනවා. එතකොට අරබලංග බේරගන්න මෙයා හිතින් අඬාඬ යනවා. හිතින් අඬාඬ කියලා ඒක කරනවා. එහෙම වෙන්න බැරිද? එහෙම තමයි බොහෝ විට සිද්ධ වෙන්නේ. එතකොට මිනිස්සු මේ අපිට බැලූ බැලමට පේන්නේ නිකන් බය නැතුව මේකට වුණ දෙනවා වගේ. බය නැතුව වුණ දෙනවා නෙමෙයි. ඒ මිනිස්සුන්ට කරගන්න දෙයක් නැහැ. කරගන්න දෙයක් නැතුව ඒකට වුණ දෙනවා. සමහර ඉන්නවා මේ දිවි නසා ගන්නවා. එතකොට අපිට පේන්නේ නිකන් බය නැතුව වගේ නේ. බය නැතුව නෙමෙයි. සිහි මුලා වීමෙන් එක්ක සිහි මුලා වීමෙන් එක්ක මට ඕන දෙයක් වුණාම කියලා. ඉතින් ඒ නිසා මේ ඒකෙදී මේ බය හේමමයි. බය නැතු යන්නේ මේ ලෝකේ හතර දිනෙකට. මේ හතර දිනා විස්තර කරනවා. කෙනෙක් ඉන්නවා කාමේසු වීතරාගී. කාමයන් කෙරෙහි රාගී දුරුකල. මොනවද කාම කිවි? ඊදකඩන් දීපල වතු පිටි හරක බාන යාන වාහන අධ්‍යාපනයේ ඊළඟට රන්ටිදී ඊළඟට අඹදරු ස්වාමි භාර්යා නෑදෑ හිත මිතුරු මේ මොනවද? මේ මොනවද ඔක්කොම? මේ කාමී. එතකොට මේ කාමයේ කෙරෙහි ආසාවක් නෑ යාට. කාමයේ කෙරෙහි කැමැත්තක් නෑ. කාමයේ කෙරෙහි ප්‍රේමයක් නෑ. කාමයේ කෙරෙහි පිපාසයක් නෑ. කාමයේ කෙරෙහි දැවිල්ලක් නෑ. කාමයේ කෙරෙහි තෘෂ්ණාවක් නෑ. එහෙමයි ලෝකේ ඉන්නවා. ඔබට මතකද එහෙම කෙනෙක් ගැන තියෙනවා මේ නකුල පිතා කෙනෙක් කෙන අසනීප වෙච්ච වෙලාවේ නකුල මාතා කියනවනේ ඒ නකුල පිතාට කියනවා මේ ඔයා බය වෙන්න එපා මට ජීවත් වෙන්න විදියක් නැති වෙයි කියලා ඒ ගැන හිතන්න එපා මේ ළමයිට සලකන්න කෙනෙක් නැතුව කියලා හිතන්න එපා මට අතේපය හයිය තියෙනවා මට මේ වට්ටි පෙට්ටි වියන්න දන්නවා මට මේ කුඹුරු වැඩ දන්නවා මම මේව කළා ඔව් දරුවන්ට සලකන්නම් ඔයා හිතන්න එපා මම වෙන ස්වාමියෙක් කරයයි කියලා මම බ්‍රහ්මචාරි වෙ ඉන්නේ කියලා එයාගේ විස්තරය කියනවා. කියලා කියනවා ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපේක්ෂා සහිතව මැරෙන්න එපා කියලයි. ඒ නිසා අපේක්ෂාව අතාරින්න කිව්වා. ඔයා මේ බිරිඳ ගැන, දරුවන් ගැන, මේ දීපල ගැන මොහරි අපේක්ෂාවක් තියෙනවා නම් මේක අතාරින්න කිව්වා. වර්තමාන බිරිඳක් එහෙම එකක් කිව්ව ස්වාමියෙකුට ස්වාමියා ධර්මයේ හැසිරෙනවා නම් බිරිඳ ධර්මයේ හැසිරෙනවා ඒක ගැටලුවක් නෑ. ගැටලුව වෙන්නේ කාටද? අහගෙන ඉන්න අයට. අපේ බලාපන් කියාපු හැටි. ඈ අපේක්ෂාව අතරින් කිව්වනේ මේ වෙලාවේ කියන්නේ නැද්ද? හරීම හිතන්න බෑ මට නම් ඒ මෝඩකම්. ඒ කියන්නේ මේ මිනිස්සෙකුට සත්‍ය විවරණේ වෙන්න, සත්‍ය මතුවෙන්න දෙන්නෙත් නෑ. තමන් සමහරට මොකක් හරි ඉතින් දන්නවා කියලා හිතන් ඉන්නවා. මේ එයාගේ සිද්ධි ඊට පස්සේ බුදුරජාන් වහන්සේට ගිහිල්ලා කියනවනේ. සනීප වෙලා යනවනේ. උන්වහන්සේට දිවසින් ඇහෙනවා ඒක. උන්වහන්සේ කියනවා මේ ගෘහපතිය ඔබ හරි වාසනාවන්තයි කියනවා. ඉතින් මේ නිසා මේ කාමයන්ගේ අවීතරාගී වීම දැන් එක තැනක තියෙනවා. අර වේලුකණ්ඨකී නන්ද මාතාව ගැන තේ වගේ තියෙනවා. ඒ මහත්තයා මැරිලා ගිහිල්ලා ඔව් අමනුස්සෙක් වෙලා පේන්න එනවා කියනවා. නමුත් ඉතින් මේ මගේ හිතේ තැති ගැනීමක් මොකුත් ඇති වෙන්නේ නැහැ කියනවා. එතකොට මේ කාමයන්ගේ අවීතරාගී කෙනා මොකද්ද? වේලුකණ්ඨකී නන්ද මාතාගේ සිද්ධිය මං හිතන්නේ තියෙන්නේ නිර්දෝෂී තමන්ගේ පුතාව හමුදාව අරන් අල්ලලා තමන් ඉස්සරහම වරනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේට කියනවා ස්වාමීනි මට කිසිම තැති ගැනීමක් ශෝකයක් හටගත්තේ නැහැ කියනවා. මගේ පුතාට මගේ මං ඉස්සරහා මගේ පුතා මරණයට පත් කරද්දී මේක මානසිකවම විශාල දියුණුවක් නෙමෙයිද? විශාල දියුණුවක්. එතකොට මේ බාහිර ලෝකේ හිතන්නේ මේක පිරිහීමක් කියලා නේ. ධර්මයේ දන්නේති ලෝකයා හිතන්නේ පිරිහීමක් කියලා. ඇඬුවේ නැත්තම් බැන බැනන කිසි වැඩක් නැහැ කියනවා. කිසි කැක්කුමක් නැහැ කියනවා. ඇඬුවේ නැහැ කිව්ව හින්නේ hinaවිවි. ඒ කියන්නේ එතකොට සාමාන්‍ය ලෝකයා හැමතිස්සෙම ඒ සාමාන්‍ය ලෝකයා මුලාවෙන් ඉන්නවා. මුලාවට කැමති වෙනවා. මුලාවට ආස කරනවා. තමන් මුලාවෙන් මිදෙන්නෙත් නැහැ. තව කෙනෙක් මුලාවෙන් මිදෙනවට කැමතිත් නැහැ. ඒකනේ මේකේ මේ බරපතල වැඩි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාමයන්නේ වීතරාගී කෙනා. ඒ කෙනාට ඇඟීමක් ඇති වෙන්නේ නැහැ කියනවා. එයාට අනේ මං ආස කරන දේවල් මගෙන් වෙන් වෙනවා නේද? මං ආස කරන දේවල් මට අත්හරින්න වෙනවා නේද කියන ඇඟීමක් ඇති වෙන්නේ නැහැ කියන මොකද එයාට එහෙම ආස කරන දෙයක් නැහැ. හිඩකඩන් දීපල ගැන එයාට ආසාවක් නැත්තම් එයාට මේ එයාගේ වතුපිටි ගැන ආසාවක් නැත්තම් ඇඟීමක් නැහැ. ඒතර එහෙමයි ඉන්න බැරිද වර්තමානයේ? ඉන්න පුළුවන් එහෙමයි. එහෙමයි මම දන්නා ඉන්න එහෙම ඉන්න. එතකොට මේ එහෙම නිකන් නිදහසේ පින්දහම් කරගෙන නොඇලී වාසය කරන අය ඉන්නවා. එහෙම අයට මරණය මුණ ගැසුනාම බයක් නැහැ. සෝක කරන්නේ කලන්ත හැදෙන්නේ නැහැ. එතකොට නංගොත් කිය කියා හඬන්නේ නැහැ. ඊළඟට මේ පපුවට ගහගන්නේ නැහැ. මුලා වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය මේ පළවෙනි කෙනා කිව්වා මේ කාමයන්ගේ වීතරාගී කෙනා කිව්වා මරණයේ අභියස නොහඬා සිටින මරණයේ අභියස කඩා නොවැටෙන ජීවිතේ. දෙවෙනි කෙනා තමයි මරණයේ අභියස කඩාගෙන වැටෙන්නේ නැති කය කෙරෙහි වීතරාගී. කායේ වීතරාගී, කය කෙරෙහි වීතරාගී. ඒ කියන්නේ ඔව් කය කෙරෙහි ආසාව දුරු කරපු කෙනා. කය කෙරෙහි ආසාව දුරු කරපු කෙනා කය කෙරෙහි ඡන්දය දුරු කරපු කෙනා ප්‍රේමේ පිපාසේ පරිලාහේ තෘෂ්ණාව දුරු කරපු කෙනාට තසනීපයක් හැදෙනවා. භයානක රෝගයක් හැදෙනවා. එතකොට අනේ මම මෙච්චර විටමින් දීලා මේ ලස්සන්ට මේ ව්‍යායාම කර කර හදා ශරීරි අනේ මම මෙච්චර මහන්සියෙන් තෙල් ගාලා වර්ධනය කරගත්තු කේශ කලාපේ අනේ මගේ ලස්සන හැම මෙහෙම හිතනවාද? නෑ. මොකද හේතුව? එයාට ඒ ශාරීරික කෙරෙහි ආසාවක් නෑ. එයා ලිඩ වෙනවා. එයා මූණ දීලා ඉන්නවා. කරන්න දෙයක් නෑ. හැබැයි ඒකේ නා ශෝක කරන්නේ නෑ. වැළපෙන්නේ නෑ. පපුව අද්ග ගහ අඬන්නේ නෑ. දැන් ගොඩාක් වෙලාට මේ අපිට මරණාසන්න වෙනකොට එහෙම නැත්තම් කෙනෙක් රෝගී වුණාම මේ එයා මැරෙන බව දැනදෙන අපිට එයාව හුරතල් කරන වෙලාවක් තියන්නේ ඇයි? මේ පස්සේ නිසානේ එයාට මේකට මුණ දෙන්න අමාරු නිසා. දැන් සමහර විට කෙනෙක් ඉන්නවා භයානක රෝගයක් හැදිලා. දැන් එයා මැරෙනවා. එතකොට වෛද්‍යවරයා කියනවා මෙයාට මේක කියන්න එපා. ඇයි කියන්න එපා කියන්නේ? මරණයේ අභියස එයා බය වෙන නිසා, තැති ගන්න නිසා, කම්පාවට පත් වෙන නිසා. එතකොට අපි එයාට මොකද්ද කියන්නේ? ඔයා දැන් සනීප වහර මුලෙටද්ද මේ? අපි හැමතිස්සෙම එයාව මුලාවට පත් කර කර තියලා එයාට ඔහේ මැරෙන්න ආරිනවා. එතකොට මේ මොකද හේතුව? යත්තික විවෘතව කතා කරන්න බැරි මොකද? එයා ඒකට බය වෙන නිසා. බය නැති එක්කිනාට එහෙම කිසි ගැටලුවක් නැහැ. මන්ට මතකයි එක හාමුදුරු කෙනෙක් හිටියා, ජර්මන් හාමුදුරු කෙනෙක්, විමල ඥාන කියලා. පොල්ගස් දූ ආරණ හිටිය ඉස්සර වයසක හාමුදුරු කෙනෙක්. මට මතකයි ඒ හාමුදුරු ඉස්පිතාලේදී බලන්න ගියා. හොඳටම වයසයි. ළඩ වෙලා අසූචි යනවා. ඒ හාමුදුරු කෙනා මේ බලන්න මේ ශරීරේ. කාටක් තියෙන ශරීරේ නේද මේ? මේ බලන්න මේ ශරීරෙම අපිට පාලනය කරන්න බැරි හැටි. ඉතින් මේ වගේ ශරීරයක් එක්කින අපි මේ ජීව. ඒ හාමුදුරු ඒ ස්වාමීන් වහන්සේ එතනදිත් ධර්මය කියනවා. ඒ නිසා මේ ඒ කය කෙරෙහි වීතරාගීව සිටිනවා කියන එක කෙනෙකුගේ ජීවිතයකට විශාල ලාභයක්. අපි දන්නේ අපි මොන විදියට දැන් අපි මේ ජීවත් වුණාට අපි කොයි විදියට කොයි ආකාරයෙන් කොතන දුක් විඳලා මැරෙයිද එකපාරට මැරෙයිද අපි එකක්වත් දන්නේ නැහැ. එහෙමනම් අර කයකට සිද්ධ වෙන ඕනෑම දෙයක් මේ ශරීරයට සිද්ධ වෙන්න පුළුවන්. ඒතර ඒ සිද්ධ වෙන දේ අපිට කරන්න දෙයක් නැහැ. නමුත් ඒකේ අවබෝධයක් තිබුණොත් අපිට ඒකට කම්පා නොවී ඒක අතහරින්න පුළුවන්. එක දවසක් ඒ වගේ තව එක්කෙනෙක් බලන්න ගියා. තව හාමුදුරු කෙනෙක් බලන්න ගියා. හොඳට වයසට වෙලා කෙට්ටු වෙලා. අපි කියන්නේ අර මේ හාමුදුරු කෙට්ටු වෙලා නේ කියලා බලන් හිටියා. හාමුදුරුවෝ ඒ බලන්න යනවෙන්. අපි ගියා තෑගි බෝග අරගෙන ඉතින් බලන්න ගියේ ලීඩිය බලන්න. ආවක තියන්න ඔතනින් හා යන්න. ඒතර ඒ හාමුදුරුව අකමැති වුණා අර ලීඩිය ලෙඩකින් ශරීරය දකි කියලා. ගියයටත් සමහර විට ඒක තියෙනවා. දැන් සමහර අයගේ ශරීරේ මරණාසන්න වෙනකොට ශරීරේ කෙට්ටු වෙනවා, විරූපී වෙනවා, විකෘති වෙනවා. එතකොට යා සම්පූර්ණයෙන් හැංගිලා ඉන්නවා. එහෙම වෙන්නේ නැද්ද? හැංගිලා ඉන්නවා. අනේ මේ ශරීරෙට වෙච්ච දේ, අනේ මගේ මේ ඇඟට වෙච්ච දේ කියලා හැංගිලා ඉන්නවා. මේක සිද්ධ වෙන්නේ කයට තියෙන ආසාවත් එක්කයි. කය කෙරෙහි අවීතරාගීව වාසය කරන කෙනා ඒක අතහැරලා මැරෙන්න සූදානම් වෙලා බය නැතුව මැරෙනවා කියන එක. තුන්වෙනි එකනා පව් කළ නැහැ. නපුරුකම් ක්‍රූරකම් කළ නැහැ. හිංසා පීඩා කළ නැහැ. එයා බොහොම පිං කරලා තියෙනවා. ඉතින් කියන මේ හොඳට පිං කරපු කෙනෙක් භයානක අසනීපයක් හැදෙනවා. හැදුනට පස්සේ එයා හිතනවා මම පව් කරපු එක්කෙනෙක් නෙමෙයි. මම කුසල් කරපු එක්කෙනෙක්. මම පිං රැස් කරපු එක්කෙනෙක්. ඒ නිසා පව් නොකළ අයට පිං රැස් කළ අයට යම් තැනක උපදින්න ලැබෙනවද? ආන් එතන තමයි මට උපදින්න තියෙන්නේ කියලා යා බොහොම සන්තෝෂයට පත් වෙනවා කියනවා. ඒ කෙනා සෝක කරන්නේ නැහැ, වලපින්නේ නැහැ, කනගාටු වෙන්නේ නැහැ, හඬන්නේ නැහැ, කපුවේ අත් ගහගන්නේ නැහැ. මොකද එයා දන්නවා යා සුගතියේ උපදිනවා කියලා. හතරවෙනි කෙනා ගැන තියෙනවා තව කෙනෙක් ඉන්නවා මේ ධර්මයේ කිරි සැක නැහැ. අකංකී හෝති අවේචිකිච්චි නිට්ටංගතෝ සද්දම්මේ. කංක කියන්නේ සැක, අකංකී කියන්නේ සැක රහිත, අවේචිකිච්චි කියන්නේ විචිකිච්ඡා රහිත, නිට්ටංගතෝ කියන්නේ ස්ථාවර භාවයට පත් වෙලා තියෙනවා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කෙරෙහි. එතකොට මේ ධර්මයේ කෙරෙහි ස්ථාවර භාවයට පත් වෙන කොහමද? ඔව්, ධර්ම මාර්ගයට පැමිණීමෙන් නේ. සෝත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ, ආපන්න කියන්නේ පැමිණෙනවා. එතකොට සෝතාපන්න කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීම. සෝතාපන්න පාලි වචනේ, සිංහල වචනේ මොකද්ද? සෝවාන්. පාලි වචනේ සෝතාපන්න, සිංහල වචනේ සෝවාන්. ඒ ධර්ම මාර්ගයට පැමිණිච්ච කෙනාට බයක් වෙන දෙයක් නැහැ. මොකද එයා දන්නවා අනිවාර්යමයි සුගතිය යන්නේ. ආ දන්නවා කිසිම දවසක යා සතර අපායට වැටෙන්නේ නැහැ. මෙන්න මේ නිසා තමයි එක තැනක මට මතකයි දෙවි කෙනෙක් ඇවිල්ලා, දේවතා සංයුතිය තියෙන්නේ, දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යතුන් වහන්සේ මේ හිසගිනි ගත්තෙක් එගිනි නිවන ලෙස කාම තණ්හාව ප්‍රහාණය කරන්න මහසි ගන්න ඕනේ කියනවා. කවුද ඒක කියන්නේ? දෙවි කෙනෙක්. දෙවි කෙනෙක් කියනවා කාම තණ්හාව ප්‍රහාණය කරන්න මහසි ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේකට ඒක ගුණේ නැහැ. උන්වහන්සේ උත්තරයක් දුන්නා හිසගිනි ගත්තෙක් එගිනි නිවන ලෙස සක්කාය දිට්ඨිය දුරු කරන්න මහසි ගන්න කියලා. සක්කාය දිට්ඨිය දුර කරපු එක්කෙනාට කවදාහරි කාමතණ්හාව එයා දුරු කරගනි. මේ ජීවිතය හරි ඊළඟ ජීවිතය හරි ඊළඟ ජීවිතය හරි හත්වෙනි ආත්මය හරි එයා එක කරගනි. එයාට අනතුරක් නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ මතක් කළේ බොහෝ විට මේ සක්කාය දිට්ඨි දුරු කරන්න කියලා. දැන් අර ධර්මයේ ගැන දැනීමක් නැති, ධර්මයේ ගැන තේරුමක් නැති කෙනා හිතනවා ධර්මයට පැමිණීම කියන්නේ කාමය අත්හැරීමයි කියලා. එතකොට කෙනෙක් එකපාරට ධර්මයට එන්න බය වෙනවා. ඇයි? කාමයේ කෙරෙහි අවිතරාගී කෙනානේ. නමුත් එයා දැනගන්න ඕනේ ධර්මයට අපි එන්නේ ඉස්සල්ලාම ඒකට නෙමෙයි. මොකේටද? සක්කාය දිට්ඨි දුරු කරන්නයි, කුසල් වඩන්නයි, අකුසල් දුරු කරන්නයි. එතන කුසල් වැඩිම, අකුසල් දුරු කිරීම, සක්කාය දිට්ඨි දුරු කිරීම මේවා මේ ගෙවල් දොරල වල කටයුතු කරමින් කෙනෙකුට කරන්න පුළුවන් දේවල්. දැන් බුදුරජාණන් වහන්සේගේ ඒ දේශනාවේ මේ සඳහන් වෙනවා මේ සමහර අර නාදිකා කියන ගමේ 500කට වැඩි පිරිසක් ඉඳලා තියෙනවා සෝතාපන්න වෙච්ච, 90 ගණක් ඉඳලා තියෙනවා සකදාගාමි වෙච්ච, 50 ගණක් ඉඳලා තියෙනවා අනාගාමි වෙච්ච. ඉතින් මේ නිසා අපිට එකපාරට මේ ඒ ධර්මයේ තියෙන ප්‍රායෝගික වටිනාකම් ගත්තොත් මහන්සි වෙන්න ඕනේ හැමතිස්සෙම සද්ධර්මය තුළ ස්ථාවර වෙන්න. සෝතාපන්න වුණා කියන්නේ මොකද්ද? ධර්මයේ තුළ ස්ථාවර වුණා. ධර්මයේ තුළ සැක නැති වුණා. ධර්මයේ තුළ එයා විසරද බවට පත් වුණා. එයා ධර්මයේ තමන්ගේ ජීවිතේට හොඳින් ගලපා ගන්න දක්ෂ වුණා. එයාට කුසල් අකුසල් මනවින් තෝරා ගන්න පුළුවන් වුණා. එයාට ප්‍රඥාව හසුරුව ගන්න පුළුවන් වුණා කියන එකයි. එතකොට දැන් ඒකට තමයි ගොඩාක් දුරට බුදුරජාණන් වහන්සේ මේ ගිහි පිරිස විතර නෙමෙයි ශ්‍රාවකයන් උනන්දු කරලා තියෙන පොදුවේ ගත්තොත් සමහර තැන්වල තියෙනවා පතව්‍යා ඒක රජ්‍යේන, මේ පෘථුවේ තනි රාජ්‍යයක අධිපති වෙනවාට වඩා සග්ගස්ස ගමනේනවා ස්වර්ගයේ ගමනට වඩා සබ්බ ලෝකාදිපත්‍යේන සියලු ලෝකයෙහි අධිපති වෙනවාට වඩා සෝතාපට්ටි පලං වරං සෝවාන් ඵලයට පත් වීම ශ්‍රේෂ්ඨයි කියනවා. ඒකෙන් අදහස් කළේ මොකද්ද? ඒ කියන්නේ කෙනෙක් සෝවාන් වුණොත් ඒකේ ආරක්ෂාව තියෙන්නේ ලබනාත්මෙරි විතරක් නෙමෙයි, සදහටම. එකයි ඒකේ තියෙන වටිනාකම තියෙන්නේ සදහටම. ඉතින් බුදුරජාණන් වහන්සේ උපමා කරලා තියෙන මොකද්ද? සක්විති රජුරුනේ. සක්විති රජුරුයි සෝවාන් එක්කෙනයි, අපි කියමු සක්විති රජතුම එක්කෙනවා සෝවාන් වෙච්ච දුප්පත් මිනිසෙක් ඉන්නවා. මේ දෙන්නම මැරිලා ගිහලා උපදිනවා කියන එක තැන දිව්‍ය ලෝකේ. එතකොට සක්විති රජුරෝ ඒ දිව්‍ය ලෝකේ දිව්‍ය සැප යම්තාක් ඇද්ද, ඒ තාක් විඳලා ඒ දිව්‍ය සැප අවසන් වුණාට පස්සේ කර්මානුරූපව ඔව් නිරේ වුණත් යන්න පුළුවන් කියන ආපහු. ත්‍රිසංගයෝනි වුණත් ආපහු උපදින්න පුළුවන් කියනවා. පෙරේතෙක් වුණත් වෙන්න පුළුවන් කියනවා. මේ වගේ අපායට වැටෙන්න පුළුවන් කියනවා. හැබැයි අර සෝතාපන්න එක්කෙනා දිව්‍ය ලෝක ගියාට පස්සේ ඒ දිව්‍ය ලෝකෙදී යාගේ මේ ආයුෂ ඉවර වෙනකන් ඉඳලා චුත වුණාට පස්සේ චුත වෙලා ආයමත් යා ඒ දිව්‍ය ලෝකෙ උපදින්න පුළුවන් කියනවා. එහෙම නැත්නම් යා මනුස්ස ලෝකෙට එන්න පුළුවන් කියනවා. යා කිසිසේත්ම සතර අපාය යන්නේ නැහැ. එතකොට අපිට පේනවා මේ දෙවියන්ට මිනිසුන්ට තියෙන එකම ආරක්ෂාව තමයි සක්කාය දිට්ඨියෙන් නිදහස් වීම. එතකොට සක්කාය දිට්ඨියෙන් නිදහස් වෙන්නේ තමයි එයාගේ ජීවිතේට මේ ධර්මය ඕනේ. මොකද්ද සක්කාය කියන්නේ? පංච උපාදානස්කන්ධයට කියන නමක්නේ. සොකීය කාය තමන්ගේ කය කියන එක. සතර භූතයන්ගෙන් හටගත්තු මේ ශරීරයේ තමන්ගේ කය හැටියට අපි ගන්න නැද්ද? ගන්නවනේ. අපිට ඇතින වේදනා තමන්ගේ කියලා අපි ගන්න නැද්ද? ගන්නවනේ. අපිට ඇතින සංඥා තමන්ගේ කියලා ගන්න නැද්ද? ගන්නවනේ. අපිට ඇතින සංස්කාර තමන්ගේ කියලා ගන්න නැද්ද? ගන්නවනේ. අපිට ඇතින විඥාණය තමන්ගේ කියලා ගන්න නැද්ද? ගන්නවනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේකෙදී අපි අර සක්කායදිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? මේකෙදී අපි හිතෙන් හදා ගන්නවා. හිතේ හැදිලා තියෙනවා. හදා ගන්නව නෙමෙයි. හිත හැදිලා තියෙනවා තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා. එතකොට ඒකට කියනවා ආත්ම දෘෂ්ටි කියලා. එතකොට මේ ආත්ම දෘෂ්ටි ඇති වෙනවා රූපය ගැන නම් සතර ආකාරයට. ඒ කියන්නේ මේ ආත්මයයි රූපයයි එකයි. ඒ කියන්නේ ආත්මය කියලා එකක් තියෙනවා. ඒක තියෙන්නේ සතර මහා ධාතුත් එක්කයි. එතකොට එක්ක එහෙම හිතනවා. කෙනෙක් හිතනවා නෑ රූපේ තුල තමයි මගේ ආත්මය තියෙන්නේ කියලා හිතනවා. කෙනෙක් හිතනවා ආත්මය තුල තමයි රූපේ තියෙන්නේ. කෙනෙක් හිතනවා නෑ, රූපෙන් හට අරන් තියෙනවා ආත්මය කියලා. එතකොට ඒ වගේ දෘෂ්ටියකට එන එකෙන් නිදහස් වීම තමයි සක්කාදිට්ඨිය නිදහස් වෙනවා කියන්නේ. එතකොට ඒක කරන්න තියෙන්නේ යා යෝනිසෝ මනසිකාරය යෙදෙමින්. ඒ කියන්නේ රූප උපාදානස්කන්ධේ, වේදනා උපාදානස්කන්ධේ, සංඥා උපාදානස්කන්ධේ, සංස්කාර උපාදානස්කන්ධේ, විඥාන උපාදානස්කන්ධේ කියන මේ උපාදානස්කන්ධ පහේම සැබෑ ස්වභාවය යා විමසීමස දැන් බලන්න හිතලා දැන් බුදුරජාන් වහන්සේ දේශනා කළා ශාරීරිය ගැන කියද්දී ඔන්න දෙතිස් කුණුපයන් ඇටියට කුණුප කොටස් 32ක් කියලා බලන්න කිව්වා. ඊළඟට බලන්න කිව්වා මේ මරණයට පස්සේ මේ ඇටසකිල්ල බවට පත් වෙලා මේක පස් වෙලා යනවා බලන්න කිව්වා. ඊළඟට බලන්න කිව්වා පඨවි ආපෝ තේජෝ කියලා බලන්න කිව්වා. මේ බලන්න කිව්වා බැලිල්ල කෙනෙක් බැලුවොත් කෙනෙක් ඒකට යොමු වෙලා ඒ විදිහට බැලුවොත් එයා රූපේ පිළිබඳ යථාභූත ඥානයක් ලබන්නේ නැද්ද? ලබනවනේ. එතකොට එයාට ඒ රූපේ තුල ආත්මයක් නැහැ කියන එක එයාගේ දැනුම බවට පත් වෙන්නේ නැද්ද ඒක? පත් වෙනවනේ. දැන් වේදනාව ගැන බුදුරජාන් වහන්සේ දේශනා කළා. වේදනාව සැප විඳීම, දුක් විඳීම, උපේක්ෂා විඳීම කියලා ආකාර තුනයි කියලා. ඉතින් මේ සැප විඳීමක් වේවා, දුක් විඳීමක් වේවා, උපේක්ෂා විඳීමක් වේවා ඇති වෙන්නේ ස්පර්ශයෙන්නේ. එතකොට ස්පර්ශයෙන් විඳීම හට ගන්නවා කියන එක කෙනෙකුට තේරුණොත්, අවබෝධ වුණොත්, එතකොට යාට මේ විඳීම තුළ ආත්මයක් තියෙනවා කියන අදහස ඇති වෙයිද? ඇයි එයා දකින්නේ මොකද්ද? ස්පර්ශයෙන් හට ගන්නවා විඳීම ස්පර්ශ නැතිවීමෙන් නැති වෙ යන දෙයක්. එතකොට යා ඒකේ ආත්ම දෘෂ්ටියෙන් නිදහස් වෙනවා. සංඥාව. සංඥාව කියන්නේ හඳුනා ගන්නවා. රූප හඳුනා ගන්නවා. රූප හඳුනා ගන්න නම් මොකද්ද වෙන්න ඕනේ? ඇහැයි රූපයයි විඤ්ඤාණය එකතු වුණොත් තමයි රූපය හඳුනගන්නේ. කනයි ශබ්දයයි විඤ්ඤාණය එකතු වුණොත් තමයි ශබ්දය හඳුනගන්නේ. නාසයයි ගඳ සුවඳයි විඤ්ඤාණය එකතු වුණොත් තමයි ගඳ සුවඳ හඳුනගන්නේ. දිවයි රසයයි විඤ්ඤාණය එකතු වුණොත් තමයි රස හඳුනගන්නේ. කයයි පහසයි විඤ්ඤාණය එකතු වුණොත් තමයි හඳුනගන්නේ. මනස අරමුණ විඤ්ඤාණය එකතු වුණොත් තමයි හඳුනගන්නේ. දැන් ඇත්ත හඳුනගන්නේ කොහොමද නේ? ඒ හඳුනා ගැනීම කියන එකට ඒක ඕනේ කියන එකට හොඳම උදාහරණයක් තමයි අර අපි ඉස්සර අහලා තියෙන කතන්දර. කතන්දරේ කියන උනේ ස්පේන් නැති එක්කෙනෙක් හිටියා. සුදු පාට ගැන විස්තර කරන්නේ ස්පේන් නැති එක්කෙනෙක් ගාවට. කෙනෙක් දැන් විස්තර කරන සුදු පාට මෙහෙමයි සුදුම සුදුයි කියලා. ස්පේන් නැති එක්කෙනා අහනවා සුදුයි කියන්නේ මොකද්ද? එතන මෙයා කියනවා සුදු කියන්නේ කිරි වගේ එකක් කියනවා. ඉරසන කිරි මොන වගේද? කොකා වගේ කියන කොකා මොන වගේ නේද? අතෙන් කොකා හදලා පේනවා. ඊටසේ ආතත ගාලා මේ වගේ සුදු පාට. ඒකේ තේරුම මොකද්ද? සංඥාවට කොච්චර දේවල් ඕනේද නේ? එතකොට බලන්න මේ සංඥාවක් ඇති වෙන්න උමනා කරනු නැති වුණාම ඒ සංඥාව හඳුනා ගැනීම කියන එක කරන්න යාට අමාරුයි. ඒකනේ ඒකේ තේරුම. එතකොට එහෙමනම් හොඳට බලන්න සංඥාව කියන එක හරි පැහැදිලි එකකින් අපිට මේ එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කළා මේ සංඥාව ඇති වෙන්නේ ස්පර්ශයෙන්. එතකොට හොඳට සිහිය තියෙන කෙනෙක්, නුවණ තියෙන කෙනෙක් මේ ස්පර්ශය ගැන හොඳට මෙනෙහි කළොත් මේ ස්පර්ශයෙන් සංඥාව හට ගන්නවා, ස්පර්ශය නැතිවීමෙන් සංඥාව නැතු වෙනවා කියලා සංඥාව පිළිබඳ සක්කාය දිට්ඨියෙන් එයා නිදහස් වෙනවා. සංස්කාරත් එහෙමයි. සංස්කාර ගැන බුදුරජාන් වහන්සේ හරියට දේශනා කළා තියෙනවා. එක තැනක උන්වහන්සේ දේශනා කළා තියෙනවා මේ පෙන ගුලියක් වගේ කියලා. සංස්කාර කෙසෙල් කඳක් වගේ කියලා තියෙනවා. මේ කෙසෙල් ගහක් පතුරු ගහනවා පතුරු ගහනවා පතුරු ගහනවා, එයට අරටුවක් හොයාගන්න බෑ. මේ වගේ කියනවා මේ අපි මේ ජීවිතය ගැන කරන දේවල්. ඕනේ දැන් පොඩි කාලේදලා අපි ගත්තොත් උන උපන්දිනේන ඕන පාටි ලෑස්ති කරනවා. ඕනේ තවත් ඒවා එනවා අපි. ඔය ඊළඟට පික්නික් කියලා ඕන යනවා මේ විනෝද චාරිකා. අපි එක එක දේවල් වලට ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අන්තිම මේ වෙනකොට මුකුත් නැහැ. පතුරු ගොඩක්. තව කොච්චර වතුර ගැහුවත් පතුරු ගොඩක්. ඒක ඉවර වෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ වගේ සංස්කාරයන්ගේ ස්වභාවය හොඳට මෙනෙහි කරන කෙනා සංස්කාර පිළිබඳ සක්කාය දිට්ඨියෙන් නිදහස් වෙනවා. විඥානයේ පිළිබඳව උන්වහන්සේ හොඳට දේශනා කළා තියෙනවා. විඥානය හටගන්නේ කොහේද? නාම රූප ප්‍රත්‍යයෙන් ඇසේ කනේ නාසයේ දිවේ මනසේ හට ගන්නවා. එතකොට මේ විඥානය විඥානය තුල තාත්මයක් නැහැ කියලා අවබෝධ කරගත්තොත් විඥානය පිළිම සක්කායදිටි නිදහස් වුණොත් එයා එනම් රූපයත් මොකද්ද කියලා දන්නවා, වේදනාත් දන්නවා, සංඥාත් දන්නවා, සංස්කාරත් දන්නවා, විඥානත් දන්නවා. මේ වගේ මේ පංච උපාදානස්කන්ධයේ පිළිබඳ යථාභූත ඥානයක් කෙනෙකුට ඇති වුණොත් ඒ කෙනාට පටිච්ච සමුප්පාදය ගැන අවබෝධයක් තියෙනවාද නැද්ද? තිබ යුතුයි නේ. පංච උපාදානස්කන්ධය ගැන යථාභූත ඥානයක් තිබුණොත් ඒ කෙනාට පටිච්ච සමුප්පාදය ගැන අවබෝධයක් තිබිය යුතුයි. හැබැයි ඒ වගේ මේ කෙනාට දුක ගැන අවබෝධයක් තියෙන්න ඕන. ඊළඟට දුක හටගන්න ආකාරය ගැන යා අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට මේ දුකයි හටගන්න ආකාරය ගැන අවබෝධයක් තිබුණොත් එයාට මේ දුක නැතිවීම ගැන අවබෝධයක් ඇති වෙන්න ඕනේ. ඒ වගේම එයාට පැහැදිලි අවබෝධයක් ඇති වෙන්න ඕනේ මාර්ගය ගැන. ඒ කියන්නේ දැන් එයා යම්කිසි මාර්ගයක ඉන්නේ. ඒ කියන්නේ දැන් එයා සංවර වෙලා හිත විසිරින දේවල් වලින් බැහැර වෙලා. දැන් සීලය කියන්නේ මොකද්ද? සීලේ අනුසස් මොකද්ද? සීලේ තියෙන අනුසස් මොකද්ද? දවසක් මේ බුදුරජාන් වහන්සේ වහ මහණෙනි කුමක් අනුසස් කොටද සීලේ තියෙන්නේ? සීලේ තියෙන්නේ අවිප්පටිසාරත්තානි සංසා. මොකද්ද? පසු නොතැවීම පිණිසයි. අද සීලේ අනුසස් මොකද්ද? පසු තැවෙන්නේ නැතිකම. එතකොට කෙනෙකුට වරදක් සිද්ධ වුණොත් ඒ වරද නිසා හැමතිස්සෙම යාගේ ජීවිතය ඇති වෙන්නේ මොකද්ද? පසු තැවිලි. ඒ පසු තැවිලි උපකාරී වෙන්නේ සිත සංසිඳෙන්නද සිත විසිරෙන්නද? සිත විසිරෙන්න. එතකොට පසු තැවෙන්න හේතු වෙන දෙයින් යා බැහැර වුණා නම් ඒ කියන්නේ සීලවන්ත වුණා නම් ඊට පස්සේ යාට පසු තැවිල්ලක් නැහැ. ඒ පසු තැවිල්ල නැතිකම යාට උදව් කරනවා මේ ගුණධර්ම නැත්නම් මේ ප්‍රඥාව මෙහෙවන්න. එයාට උදව් කරනවා ඒකෙන් සම්පූර්ණයෙන්ම මේ හිත දහම් කරුණු වලට මෙහෙවන්න. පසු තැවිල්ලක් තිබුණොත් දහම් කරුණු වලට හිත මෙහෙවන්න බෑ. හිතට හැමතිස්සෙම මතක් වෙන්නේ අර පසු තැවිල්ල. සීලෙක තියෙන අරමුණ එච්චරයි. මොකද්ද? පසු තැවෙන්නේ නැති ජීවිතයක් හදලා දෙනවා. ඊට පස්සේ ඒකට සිවරයි. ඊට පස්සේ යට තියෙන්නේ ධර්මයේ ගැන නුවණින් මෙනෙහි කිරීම. ඒතර නුවණින් මෙනෙහි කරන එක කරන්න යාට බාධාවක් නැතුව කරන්න පුළුවන්. ඒ විදිහට කෙනෙකුට එහෙම කළා සක්කාය දිට්ඨියෙන් එතර වෙන්න පුළුවන් වුණොත් මෙවැනි යුගයක. මෙවැනි යුගයක කියේ මොකද්ද? ධර්මයේ ගැන කතාබස් වෙන්නේ නැති යුගයක. මේ ගෞතම බුද්ධ ශාසනයේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියන එක පුළුල්ල කතා නොවන යුගයක. අඳුරටම ඇදිලා යන, අඳුරටම මේ යොමු වෙලා සිටින, අඳුරටම යොමු කරන යුගයක කෙනෙකුට මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා පිළිසරණ කරගෙන ඒ දේශනාවම පිළිසරණ කරගෙන දේශනාවටම ගෞරව දක්වගෙන ඒ දේශනාව තුලින්ම තමන්ගේ ධර්ම මාර්ගය පැහැදිලි කරගන්න කෙනෙක් දක්ෂ වුණොත්. මොකද බුද්ධ දේශනාව හරිය පැහැදිලිව තියෙනවනේ නේ. අර වක්කලි ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අර බැහැ දකින්න ගිහිපු වෙලාවේ උන්වහන්සේගෙන් ඇහුවනේ මොකද්ද තියෙන්නේ කියලා. අනේ පසුතැවිල්ලක් තියෙනවා කිව්වනේ. මොකද්ද කියලා වුණේ පසුතැවිල්ල? පසුතැවිල්ල මොකද්ද? ඔව් අනේ භාග්‍යතුන් වහන්සේ මං ඉස්සර නිතර බැහැ දැක්කා. අනේ මට දැන් දකින්න නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉතින් දැන් ඉතින් මේ පේන්නේ කියලා කිව්වද? නැහැ නේ. එහෙම දේශනා කළේ නැහැ නේ. දැන් වක්කලි දැන් ඉතින් හිත හදාගෙන දැන් මං ආවනේ මං. එහෙම තියනවද? නැහැ. මොකද්ද උන්වහන්සේ දේශනා කළේ? ආන්න කින්තේ වක්කලි ඉමිනා පූතිකායන දිට්ඨේන. අනේ මේ කුණු ඇඟක් බලලා ඔබ මොකක්ද වක්කලි ලබන්නේ? බලන්නකො කොච්චර ලස්සනද කියලා නේ. කින්තේ වක්කලි ඉමිනා පූතිකායන දිට්ඨේන. මේ කුණු ශරීරයක් දිහා බලලා ඔබ මොකක්ද හොයන්නේ? එතනදී ඊට පස්සේ මොකද්ද කිව්වේ? ධම්මං පස්සන්තෝ වක්කලි මං පස්සති. වක්කලි ධර්මේ දකින්නා තමයි මාව දකින්නේ. මං පස්සන්තෝ ධම්මං පස්සති. මාව දකින්නා ධර්මයයි දකින්නේ. ඉතින් එහෙනම් අපිට එච්චර පැහැදිලිව ආයි වහින්වරෝ කිසිවක් නැති එච්චර පැහැදිලිව දේශනා කළ තියෙන ධර්මය අධ්‍යය බැලුවාම අපිට පැහැදිලි ඒක කොච්චර ඇත්තක්ද කොච්චර පැහැදිලි සත්‍යයක්ද කියලා අදරත් අපිට මේ ධර්මයේ ඒ බුද්ධ දේශනාවම මෙනෙහි කිරීමෙන් ඒ දේශනාව ඉගෙනගෙන ඉන්නේ මිසක් වෙන කිසියම් ක්‍රමයකින් අපිට මේ ජීවිතය පිළිබඳ තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන ඉඳලා අපිට ලබන්න බෑ කියලා උන්වහන්සේ දේශනා කළා නම් එහෙනම් අපිට කොච්චර පැහැදිලි දෙයක්ද ඒ ධර්මයේම මෙනෙහි කිරීමෙන් තමයි පිරිසරණ කරගන්න තියෙන්නේ කියන එක. එහෙනම් අපිට පේනවා උන්වහන්සේ හැමතිස්සෙම දේශනා කළේ තමාව පිළිසරණ කරගෙන වාසය කරන්න. තමා ධර්මයේ පිළිසරණ කරගෙන වාසය කරන්න. හැබැයි ඉතින් මේක අමාරුයි. මොකද හේතුව? සාමාන්‍ය ලෝකේ මිනිස්සු හොයන්නේ වැඳ වැඳ ඉන්න දෙයක්. පූජා කර කර ඉන්න දෙයක්. නේ? අර අවබෝධයකට දැනින්න හොයනවා වගේ මිනිස්සු හොයන්නේ මොකද්ද? මේ වැඳ වැඳ ඉන්න දෙයක්. පූජා කර කර ඉන්න දෙයක් තමයි මිනිස්සු හොයන්නේ. ඒක නිසා තමයි හැමතිස්සෙම මේ ධර්මයේ තේරුම් ගැනීම කියන එක පස්සට යන්නේ. ධර්මයේ තේරුම් ගැනීම කියන එක මේ නුවණින්ම විමසීමස බුද්ධ දේශනා හැදෑරීමෙන්ම තේරුම් ගන්න ඕන එකක්. ඉතින් ඒ නිසා අපි ඒ නිසා ඒක හොඳට තේරුම් ගන්න ඕනේ පින්වත්නි. දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ කාලේ උන්වහන්සේගේ ජීවිතේ ශ්‍රාවකයන්ගේ ජීවිත එහෙම ගත්තොත් ඒ හැම කෙනාම පැත්තකට වෙලා කල්පනා කරේ මොකද්ද? ඒ ධර්මයේ තුලින් තමන්ගේ ජීවිතේ තේරුම් ගන්න අවබෝධ කරගන්න තමයි කල්පනා කළේ. ඒකයි යුගයේ තියෙන විශේෂත්වය. ඉතින් ඒක නැති වෙලා ගියාට පස්සේ සම්පූර්ණයෙන්ම ඒක ඒ ඉලක්කෙන් බැහැර වෙලා ගියා. නමුත් ඉතින් අපේ වාසනාවට අපට අද බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා අහන්න ලැබෙනවා. ඉතින් නුවණ පාවිච්චි කරන එක්කෙනාට තමයි ඒකේ ප්‍රයෝජනේ තියෙන්නේ. ඒ කියන්නේ තමන් ඒ ධර්මය ඉගෙනගෙන තමන් ඒක නුවණින් විමසලා කලබල කරගන්න නැතුව කියන්නේ දැන් මම මේ තත්ත්වයේ ඉන්නේ කියකේ මේ නිකන් කෑ ගහන්න නැතුව තමන්ට තියෙන්නේ නිස්සබ්දව ධර්මාර්ගයේ දියුණු කරගනිමින් පිං රැස් කරගන්නයි. ඒක තේරුම මොකද්ද? පිනින් තමයි පින්වත් මේ හැම දෙයක්ම හරි ගස්සලා දෙන්නේ. පින නැත්තම් මුකුත් කරන්න බෑ. ඒ සාමාන්‍ය ජීවිතයේ ලස්සනට දියුණු වෙන්නත් පිනක් ඕනේ. ඊළඟට මිනිස්සුන්ට හැකියාවක් ලැබෙන්නත් පිනක් ඕනේ. හැබැයි ඊට වඩා පිනක් ඕනේ ධර්මයේ ලැබෙන්න. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ සමහර අය හිටිය හරි දුප්පත්. ඒ කියන්නේ ලෞකික වශයෙන් හොඳට කාලා බිලා ඉඳ පිනක් එයාට නැහැ. නමුත් එයාට පිනක් තිබුණා ධර්මය අවබෝධ කරන්න. ධර්මය අවබෝධ කළා. මේ යුගයේ තියෙන බොහෝ විට කාලා බිලා ඉඳ පිනක් තියෙනවා. ධර්මය අවබෝධ කරන්න පිනක් නැහැ. උවමනාව දෙයට පින නැහැ. ඉතින් ඒ නිසා මේ අපිට පින තියෙනවාද පින නැද්ද කියන ගැන තේරුම් අපිට හොයාගන්න බෑනේ. ඉතින් පේන්නේ නැහැ නේ. අපිට පින තියෙනවාද නැද්ද කියන එක දන්නේ බුදුරජාණන් වහන්සේ. දුන්නාසේ නැහැ නේ ඉතින්. බුදුන්වහන්සේට තිබුණා ඉන්ද්‍රිය පරව පරියත් ඥානෙ. ඉතින් මේ ඥානෙ ඇතුළු බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා නම් සමහර විට මේ දෙතුන් දිනක් හරි මේක අවබෝධ කරගන්න තිබුණා. ඉතින් ඒ නිසා මේ දැන් ඉතින් ඉවරයි ඒ යුගයේ. ඉතින් නමුත් මේ වගේ කාලෙක අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවාගෙන ඒ ධර්මයේ ඉගෙන ගන්න මහන්සි අරගෙන ඒ ධර්මය අවබෝධ කරගන්න වෙහෙස මහන්සි වුණොත් හැබැයි යම්කිසි දෙයක් එයාට යම්කිසි යහපතක් ළඟා කරගන්න කෙනෙකුට පුළුවන් වෙයි. හැබැයි හොඳට මතක තියාගන්න ඕන එකක් තමයි අර ධර්මය අවබෝධ කරගන්න උවමනා කරන පතිරූප දේශවාසියක් නැහැ. ඒ කියන්නේ සුදුසු පෙදිසක් නෙමෙයි. ඒකක් ලෝකේ නැහැ. ඒක දැන් තියෙන ධර්මය අවබෝධ කරගන්න බාධා තියෙන කාලයක්. ඒ කියන්නේ සම්පූර්ණ මේ ලෝකය මාරපාක්ෂිකයි. එතකොට මාරපාක්ෂික වුණාම මේ ලෝකයේ තුල ධර්මය අවබෝධ කරගන්න යන එක්කෙනා එකපාරට හඳුනා ගන්නවා මියා තමයි කියලා. හඳුනාගත්තට පස්සේ මොකද වෙන්නේ? එයාට බාධා ඇති වෙනවා. ඉතින් ඒක සාමාන්‍ය පූස දෙවටි ඉන්න වගේ තමයි ඔය බලවේග මේ අපිත් එක්ක ඇසුරු කරන්නේ සාමාන්‍ය සත්වයාට. එතකොට අල්ලගන්නේ මොකෙන්ද? තමන්ගේ කටින් පිට වෙන වචනෙන් තමයි අල්ලගන්නේ. ආ මෙන්න පැනලා යන්න හදනවා එක්කෙනෙක්. ආ මම නම් කුමාරී ඉතරෙන් කටින් කියනවනේ. ආ මම නම් කුමාරී ඉතර වෙන්න ඕනේ. මට නම් කුමාරීත් මම නම් මේ ගත්ත වැඩි අතාරින්නේ. ඒ හැම පාරම මාර බලවේග යාව අල්ලනවා. ඊට පස්සේ යා යාට මේ මාර්ගය යන්න බැරි වෙන්න කරුණු යෙදෙනවා. එතකොට කරුණු යෙදුනට පස්සේ මොකද වෙන්නේ? යා සම්පූර්ණයෙන්ම එක්ක යා අසනීප වෙනවා. එක්ක යාට සිය පවත්වන්න බැරි වෙනවා. එක්ක යාට නොයි කරදර වලට භාජනය වෙනවා. මොනවා හරි වෙලා බාධාපත් වෙනවා. මොකද හේතුව? යා මම කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා. යමෙක් ඇසකන නාසය දිවකය මනස මමය මාගේයයි කියයිද ඔහුද මගේය නේ? ඉතින් අපි කියන මම හිතර වෙනවා. ඒතරර මේ ලෝකේ ඉන්න කෝටි සංඛ්‍යාත ජනකාය මැද්දෙන් එයා වෙන් වෙන්නේ නැද්ද? වෙන් වෙනවා. එච්ච එක මම මාර බලවේග අල්ල ගන්නවා යාව ආ දෙන්නම් ඔබට යන්න කියලා. මේ කාලේ හිතන්නවත් බෑ. සමහරට මෙහෙම එකම කෙනෙක් ඉති අන්න දැන් ස්වාමීන් වහන්සේ බය වෙලා. එහෙමනේ හිතන්නේ නේ? අයි අපිට සාමාන්‍ය මාන්නයක් තියෙනවනේ. අපිට තියෙන මාන්නෙ තිබ හා දැන් අපි ධර්මයේ දන්නවා. දැන් ඉතින් එහාට මෙහෙර පයින් ගහගෙන අපිට යන්න පුළුවන් කියලා. එහෙම යන්න පුළුවන් ගමනක් නෙමෙයි. ඒ යන්න බැරි වෙන දෙයක් නිසා නෙමෙයි. මේ මාර බලවේගයේ විසින් එක එක පුද්ගලයාව ඒ ධර්ම මාර්ගය තුලට එන්න නොදී ඒක මේකෙන් බැහැර කරනවා. ඉතින් අපිට ඒක තේරෙනවා මේ ධර්ම මාර්ගයට එන අයට සිද්ධ වෙන දේවල් වලින්. හැබැයි බොහෝ කරදර වලට පාත්‍ර වෙන්නේ මේ ඕනවට වඩා කය ගහගෙන ඔය මම නම් කොහොම හරි මේකෙන් ඈතර වෙනවා, මම නම් ඈතර, මම නම් මේක කරගන්නවා කිය කී යන අයට. මොකද හේතුව? මම කියන හැම වෙලාවෙම අර යට ටාගට් වෙනවා. ඒකට බේරෙන ක්‍රමයක් නැද්ද? මොකද්ද? ඈ දැන් බෑනේ කී වෙනවනේ තියෙනවා බේරෙන ක්‍රමයක්. මොකද්ද? මම කියන එක දාන්න එපා. දැනතු හිතන්න මෙහෙම කෙනෙකුට පුළුවන් නම් මේ ධර්මය ආවෝධ කරගන්න කොච්චර ලාභයක්ද? ඒතර කෙනෙක් කිව්වට පස්සේ හොයාගන්න බෑ මේ කෙනා කවුද කියලා. හැබැයි කෙනා කියලා කියන්නේ නැතුව දැම්මොත් මම දැන් බලන්න මං දැන් අද හොඳට සූත්‍ර ඉගෙන ගත්තා. මං මේ හොඳට භාවනා කළා කියලා ඊළඟ පාර කරගන්න පුළුවන්ද කියන්නේ? අමාරු නැද්ද? ඒක දැන් තමන්ගේම අත්දැකීමුත් තියෙනවා තමන්ට. නමුත් තමන්ට තිබුණාට මේක වෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ඒ නිසා ඒකට පාවිච්චි කරන්න ඕනේ ප්‍රථම පුරුෂ වචන. උත්තම පුරුෂ මොනවාද? මම, අපි. මධ්‍යම පුරුෂ මොකද්ද? තෝතපි. තෝතපිත් ඕනේ. තරහ වෙනවනේ එතකොට. ප්‍රථම පුරුෂ. ඈ? ඔව්. කෙනෙක්, ඇතමෙක්, යමෙක්. ඒවදාන්න. යමෙකුට පුළුවන් නම් කොච්චර හොඳද මේක කරන්න. කෙනෙක් භාවනා කරනවා. ඒ කිනාට ඉතින් භවනා ටික දවසක් හරි කරගෙන යන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා අන්න එහෙම දාන්න වචන. එතන අහගෙන ඉන්න කිනාට හොයන්නත් බෑ කවුද කියලා. ඒක තමයි දැනට නම් මේ දැනට අපිට තේරිලා තියෙන විසඳුම. මොකද හැමතිස්සෙම මම නම් මේක ඕම හරි කරගන්න, මම නම් කරගන්නවා කියන අය මේක හරියට මේ වගේ. ඕන්න දැන් තියෙනවා මේ දිනුම් කණුවකට යන්න මැරතන් එකක්. දැන් ඉතින් ඔක්කොම ඕන්න මැරතන් වලට යන්න හිතාගෙන ඕන ෂෝට් ගහගෙන දැන් ඕන්න පාරට එනවා. දැන් දුවන්න හදනවා. දුවන්න බෑ. ඇයි? හයිය තියෙන බෑ දුවන්න. ඈ දුවන්න පණ තියෙන්න බෑ. ඔය ඊට පස්සේ මහා ලොකුට වීරිය දාගෙන මේ දුවන්න හදනවා. මේ වැටෙනවා. බැලුවන් පස්සේ එක්ක ආතරයිටිස්, එක්ක ප්‍රෙෂර්, එක්ක සීනි, එක්ක හાર્ට් ඇටැක්. ඈ මොනවා හරි එකක් එනවා. යා මොකද්ද කරන්න ඕනේ ඉස්සෙල්ලා? මැරතන් යන්න ඉස්සෙල්ලා යා යාට ලිඩක් තියනවා කියලා දැනගන්න ඕනේ. ලෙඩේටත් බෙහෙත් කර දැන් යන්නත් බෑ. දැන් යා අඩුගානේ සීලයින් එකක් හරි ගහගෙන ගාට හරි යන්න ඕනේ. මොකද්ද සීලයින්? පින. එතකොට යා පින නැමැති ශක්තිජනක දෙය තමන්ගේ ජීවිතයට රැස් කරගන්න නැත්තම් එයාට ශක්තිය ලැබෙන්න පිළිලක් තියෙනවද කියලා මට කියන්නේ නෑනේ. මම නම් මේක කොහොම හරි කරන, මම නම් දිනන, මම ෂෝට් ගහගෙන ඉඳි, මම නම් දිනනවා කියලා. නමුත් යාට පුළුවන් දෙයක් බෑනේ. මගේ ළඟට එන සමහර කිව්වා මෙහෙම අත මෙහෙම කළා කිව්වා. මම නම් මාරිපුව ලබලා මිසක් යන්නේ නැහැ කිව්වා. ඊළඟ සමහරෙම තරහ වෙලා ගියා. මම කිව්වා ළමයෝ ඔහොම කියන්න එපා. එතකොට හිතන්නේ මොකද්ද? අපිට එහෙම කියන්න බැරි නම් මොකද්ද? හිතන්නේ මේ එහෙම කියම තුල අපිට ගට්ස් ලැබෙනවා. අපිට මේක හොඳට කරගෙන යන්න පුළුවන් කියලා. අර කිසි දවසක බෑ. මොකද බුදුරජාන් වහන්සේ යමේ පරාජය කළාද සේනා සහිතව? ඒ සේනා සහිතව පරාජය කරපු අය තමයි අද දිව්‍යන් සහිත ලෝකයා පාලනය කරන්නේ. ඒ නිසා මට සිදුවෙන දේවල් වලින්මයි මම මේවා ඉගෙන ගත්තේ. ඉතින් ඒ නිසා මේ හොඳට තේරුම් ගන්න මේක මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ ලෝකෙ ගැඹුරු දුර්ලභ එකක්. දෙවියන්ටවත් මේකට මැදිහත් වෙන්න බෑ සමහර වෙලාවලදී. ඇයි හේතුව? දිවිරුත් අසරණයි. මිනිසුත් අසරණයි. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කල්යාණ වැට කැඩුන්නේ කැඩුණනේ. උන්වහන්සේ දේශනා කළ මකාදේව සූත්‍රය. මකාදේව සූත්‍රය දේශනා කළ ආනන්ද හාමුදුරන්ට කිව්වා, ආනන්දේ, තථාගතයන් වහන්සේ විසින් ආර්ය අෂ්ටාංගික මාර්ගය නැමැති කල්යාණ වැට හැදුවා. ඔබ මේ සාසනීය අන්තිම පුරුෂය වෙන්න එපා. මේ කල්යාණයට නොසිඳ පවත්තන්න. බුදුරජාන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 1000ක් කිටුනකට කල්යාණ වැට සින්දේ. ඒ පැවිද්දමයි. සිඳලා මොකද කළේ? බුදු බව පතන්න පටන් ගත්තා. ධර්මයේ කෙරේ සැක කරන්න පටන් ගත්තා. බෝසත්තුරු බිහි වේවා කියන්න පටන් ගත්තා. එතකොට මිනිස්සුන්ට සසරේ තියෙන බය නැතුව ගියා. ඊටපස්සේ සතර අපායට තියෙන බය නැතුව ගියා. ඊටපස්සේ හිතුවා, හරි, ඉතින් අපි බිරුම් පුරාගෙන නපාය ගියම්මකෝ. ඒ මට්ටමට මිත්‍යා දෘෂ්ටික වුණා. සම්පූර්ණ ධර්මයේ අතුරුදහන් වුණා. ඒ අතුරුදහන් වෙලා ගිය කල්යාණ වැට අපිට ආයේ සජීවී කරනවා කියන එක අපි හිතන තරම් සුළුපටු ලේසි පහසු කාර්යයක් නෙමෙයි. සමහරට ඒක මුළුමනින්ම අසාර්ථක වෙන්න උනත් පුළුවන්. මොකද හේතුව මේ ලෝකයේ බලපවත්තන්නේ සීනසහිත මායාව නිසා. ඒ නිසා ඔබ හොඳට මතක තියාගන්න, මේ මහමෙවුනාවට දසවසරක් පිරින මේ වගේ දවසක ඔබ අද වැඩසටහනට සහභාගී වෙලා ඔබ හොඳින් තේරුම් ගන්න මේ දුර්ලභ දෙයක්. මේක හැමදාම ලැබෙන්නේ නැති දෙයක්, හැමදාම අහන්න ලැබෙන්නේ නැති දෙයක්, හැමතැනම අහන්න ලැබෙන්නේ නැති දෙයක්. ඒ තමයි මේ බුද්ධ ශාසනය තුළ ධර්මය අවබෝධ කර ගැනීමත් අවබෝධ කරගන්න තියෙන බාධා. දැන් යම්කිසි දෙයක් ගැන කතා කරද්දී අපි මේ බාධා ගැන දන්නේ නැත්තම්, දැන් අපි සුවමාවතී පින්කම ගැන කතා කරද්දී මොකද කතා කරන්නේ? තින් ඉස්සලම් ඒකට තියෙන අඩුපාඩු දුෂ්කරතා. දුෂ්කරතා ගැන කතා කරන්නේ නැතුව අපි කිව්වොත් හා එන්න පින්කමට කියලා. අමාරු වෙන්නේ නැද්ද ඔක්කොම? ඒ වගේ මේකේ තියෙන දුෂ්කරතා ගැන දැනගත්තොත් තමයි එයාට ඒකට තැනට සුදුසු නුවණ පාවිච්චි කරන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ තැනට සුදුසු නුවණ පාවිච්චි කරන්න කුසලතාවය නැත්තම් කරන්න දෙයක් නැහැ. ඉතින් බුදුරජාන් වහන්සේ එකතැනක දේශනා කළා මේ නිවාප සූත්‍රේ. නිවාප සූත්‍රේ දේශනා කළා මේ පංචකාමයේ කියලා කියන්නේ මාර්යා විසින් මුවන් අල්ලන්න දාපු තනකොළ කියලා. මුවන් කියලා කිව්වා මේ සත්වයාට. ඊළඟට මුවන් දඩයම් කරන දඩයම් කරුවා කියලා කිව්වා මාර්යාට. ඉතින් දඩයම් කාර්යයකට මැදි වෙච්ච දඩයම් කාර්යය විසින් වවන ලද කෙති තන අනුභව කරමින් ඉන්න අය අපි. ඒ නිසා ඒක හොඳට තේරුම් ගන්න. මොකද හේතුව මේ හරි බැරෑරුම්. හරි බැරෑරුම්. ඒ කියන්නේ මේ අපිට මේ හරියට නුවණ පාවිච්චි කළේ නැත්තම් පිළිසරණ නැතු යනවා. ඒ නිසා හොඳට තේරුම් අරගෙන ඔබට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි ඉස්ථාවර භාවයකට පත් වෙලා මේ ගෞතම ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු.